අත්‍රාගච්චන්තු දේවතා සදමං මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිංගත්නි අද අපි මේ ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් මතු කරලා කරුණු කීපයක් පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් පෘථග්ජන පුද්ගලයෙක් සහ මාර්ගය අනුගමනය කරන පුද්ගලයෙක් මඟඵල ලැබූ පුද්ගලයෙක් අරහත්තුන් වහන්සේ කෙනෙක් මේ පංචස්කන්ධය පිළිබඳව උපාදානය පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සංයුක්ත නිකායේ තුන්වැනි පොතේ සූත්‍ර ධර්ම හතරක් තියෙනවා. සූත්‍ර ධර්ම 10ක්ම තියෙනවා. එයින් හතරක් තමයි අපි අරගත්තේ. සමන සූත්‍රයත්, ဒုတိය සමන සූත්‍රයත්, සෝතාපන්න සූත්‍රයත්, අරහන්ත සූත්‍රයත්. මේ සමන සූත්‍රයේ තියෙනවා පංචමේ භික්කවේ උපාදානස්කන්ධා කතමේ පංච සියයටිදං රූප උපාදානස්කන්ධා වේදනා උපාදානස්කන්ධා සංඥා උපාදානස්කන්ධා සංකාර උපාදානස්කන්ධා විඥාන උපාදානස්කන්ධෝ යේහිකේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඉමේසම් පඤ්ඤං පඤ්චන්නං උපාදානස්කන්ධානං අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං නප්පජානාති න මේතං භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා සමනේසු ඒව සමන බම්මතා බ්‍රාහ්මනේසු ඒව බ්‍රාහ්මන සම්මතා නච පනතේ ආයස්මන්තෝ සාමඤ්ඤං වා බ්‍රාහ්මඤ්ඤං වා දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සජ්ජිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේක තේරුම මේ සමන සූත්‍රයේ යේහි කේචි භික්කවේ යම්කිසි කෙනෙක් ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා පෘථග්ජන පුද්ගලයෙක් වේවා ආර්ය ශ්‍රාවකයෙක් වේවා යම්කිසි කෙනෙක් පෘථග්ජන පුද්ගලයෙක් නම් ඉමේසං පංචන්නං උපාදානස්කන්ධා පංච උපාදානස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදානය කරගෙන ඉන්නවා. මේ උපාදානය කරගෙන ඉන එකේ උපාදානස්කන්ධා අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති. මේ ආස්වාදය හැටියට නොදන්නා ආදීනව හැටියට නොදන්නා නිස්සරණය හැටියට යථාභූත ඥාන දර්ශනයෙන් නප්පජානාති නොදන්නා පුද්ගලයා. එහෙමත් නැත්නම් මේ පංච උපාදානස්කන්ධය නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න පුද්ගලයා, එහෙමත් නැත්නම් මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නේ අර ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙම කටයුතු කරන පුද්ගලයා ඒ පුද්ගලයා න මේතේ භික්කවේ ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා සමනාවා බ්‍රාහ්මනාවා ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් ලෝකෙ පෙනී සිටියත් සම්මතයෙන් ශ්‍රමණයෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් සමනේසු ඒව සමන සම්මතා. සම්මතයෙන් ශ්‍රමණයෙක් වුණත් සම්මතයෙන් බ්‍රාහ්මණයෙක් වුණත් ඒ පුද්ගලයන්න ච පනතේ ආයස්මන්තෝ සාමඤ්ඤංවා. න ඒ පුද්ගලයා කීයටවත්ම මේ පංචස්කන්ධයෙන් උපාදානස්කන්ධයෙන් උපාදානයෙන් මිදෙන්නට නොදන්නා පුද්ගලයෙක් නිසා ඒ පුද්ගලයා ආර්ය ධර්මයේ ආර්ය මාර්ගයේ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ. ඒ පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට අසුතවත් පෘථග්ජන පුද්ගලයා කියනවා මිසක් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කියන්න බෑ. සිවුරු දාගත්තත් ඇඳගත්තත් සම්මතයෙන් මහණ වුණත් සම්මතයෙන් සිල් සමාදන් වුණත් සම්මතයෙන් තව නොයෙකුත් දේවල් කිව්වත් කළත් සිල් රැක්කත් සමාදන් වුණත් මේ සිල් ගත්ත වෙන්න පුළුවන්, දන් දුන්නා වෙන්න පුළුවන්, පින්කම් කළා වෙන්න පුළුවන්, තව නොයෙක් දේවල් වෙන්න පුළුවන්. සීල සමාධි දාන සීල භාවනා තුනම කරන්න පුළුවන්. ඒ වගේම තව නොයෙක් දේවල් කරන්න පුළුවන්. ලෝකයට යහපත් වෙන වැඩ, ඒ වගේම ලෝකේ ජීවත් වෙන්න තව බොහෝ දේවල් තියෙනවා. පින්කම් කරන්න පුළුවන්, තව නොයෙකුත් දේවල් තියෙනවා. ඒ මොනවා කළත් මේ පුද්ගලයා, මේ පෘථග්ජන පුද්ගලයා සම්මතයෙන් සමනං සමන සම්මතා බ්‍රාහ්මණ සම්මතා. දැන් එදා කාලේ බුදුහාමුදුරුවෝ මේ සමන සම්මතා බ්‍රාහ්මණ සම්මතා කියලා කොටස් දෙකකට බෙදුවා. මොකද බ්‍රාහ්මණයොත් හිටියා. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ඒ බ්‍රාහ්මණාවේද ගූසබ්බ ධම්මේ කිව්වේ බ්‍රාහ්මණා කිව්වේ අරහතුන් වහන්සේට. නමුත් සම්මත බ්‍රාහ්මණයෝ හිටියා. සම්මත බ්‍රාහ්මණයෝ ඔය බමුණෝ හිටියා. ඒ වගේම සමන සම්මත මහණුන් හිටියා බුදුහාමුදුරුවන් කාලේ. ඒ අය බුද්ධ ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්, සමනය වෙන්න පුළුවන්, බුද්ධ ශ්‍රාවකයෝ නොවන අන්න තීර්ථයන්ගේ ශ්‍රමණයක් වෙන්න පුළුවන්. නමුත් ඒ කවුරු මොන පුද්ගලයා වුණත් මොන පින්කම් කළත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළත් තව නොයෙකුත් සිල් රැක්කත් සිල් සමාදන් වුණත් ඒ පුද්ගලයා මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නැත්නම් මේකේ ආදීනව හැටියටත් ආස්වාදය ආස්වාදය හැටියටත් නිස්සරණංච නිස්සරණය නිස්සරණය හැටියටත් තේරුම් නොගත්තොත්. ඒ කියන්නේ නේතං මම නේසෝ හම්මස්මි න මේසෝ අත්තාති තේරුම් නොගත්තොත්. අනිච්චන් දුක්කම් විපරිණාම ධම්මං තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයා සමන සම්මත වුණත් බ්‍රාහ්මණ සම්මත වුණත් ඒ පුද්ගලයාට මේ පංච උපාදානස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න බැරි නම් ඒ පුද්ගලයා සම්මත සමනේකෝ බ්‍රාහ්මණයෙක් මිසක් භව උදුරා දැමූ බුද්ධ ශ්‍රාවකයෙක්, මගපල් ලැබූ බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කළා. මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් මේ උපාදානස්කන්ධයෙන් මේ උපාදානය කියන කොටස යම් කිසි කෙනෙක් තමන්ගේ හිතෙනුයි උපාදානය කරගන්න. මේ උපාදානය හිතෙන් අයින් කරගන්න පුළුවන් නම් අස් කරගන්න පුළුවන් නම් ඒක පුළුවන් වෙන්නේ, ඒක ක්‍රියාන් කරන්න පුළුවන් වෙන්නේ මේ උපාදානය නිසා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පංචස්කන්ධේම උපාදානය නිසා ආස්වාදයක් ඇති වෙනවා. මේ ආස්වාදය දිගටම පවත්වන්න බෑ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒක දැක්කොත්, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැක්කොත් අර ඒකේ ආදීනව දකිනවා. ඒකේ ආදීනව දැක්කොත් චන්ද්‍රාගය විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කළොත් ඒ පුද්ගලයා එක නිස්සරණයට පත් වෙනවා. එතකොට මේ ආස්වාදය ආස්වාදය හැටියටත් ආදීනවය ආදීනව හැටියටත් නිස්සරණය නිස්සරණය හැටියටත් යථාභූතං පජානාති. යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට දැක්කොත් තේරුම් ගත්තොත් උපාදානෙ මිදී නිදහස් වෙන්න පුළුවන්. නමුත් ඒ උපාදානෙ මිදී නිදහස් වූ ආර්ය ශ්‍රාවකයා තවදුරටත් උපාදානෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කරනවා. සමුදය නිරෝධ කරන විදිහට අනුසය ආසය හිතේ නොඋපදන විදිහට. එතකොට මේ උපාදානය නිසා තමා සමුදය බිහි වෙන්නේ, උපාදානය නිසා තමා අනුසය උපදින්නේ. අනුසය ඉපදුනොත් සමුදය බිහි වුණොත් තමන්ට ඉදිරියේදී කර්මයක් ඉතිරි වෙනවා, ශේෂ වෙනවා, විපාක දෙන කර්මයක් උරුම වෙනවා. ඒ අනුව දුක් විඳින්නට සිද්ධ වෙනවා, නැවත නැවත උපදින්නට සිද්ධ වෙනවා. එතකොට මේ උපාදානය කියන වචනේ යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් මේ උපාදානය කරගන්නෙම පංචස්කන්ධය. රූපස්කන්ධය උපාදානය කරගත්තාම රූප උපාදානස්කන්ධය වෙනවා. වේදනාස්කන්ධය උපාදානය කරගත්තාම වේදනා උපාදානස්කන්ධය වෙනවා. සංඥා උපාදානස්කන්ධය වෙනවා. සංකාර උපාදානස්කන්ධය වෙනවා. විඥානස්කන්ධය වෙනවා. දැන් මේක බුදුහාමුදුරුව මේ පහකට බෙදලා පෙන්වුවට යම් කිසි කෙනෙක් අසුතත් පුටග්ජන පුද්ගලයෙක් මේ උපාදානය කරගත්තොත් මේ පහම එකටයි. රූප නාම රූප දෙකම එකටයි. එතකොට මෙතන තියෙන්නේ මේ නාම කොටසයි රූප කොටසයි. එතකොට රූප කොටස තමා රූප උපාදානස්කන්ධය. මේ නාම කොටස තමා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තමයි නාම තියෙන්නේ. නමුත් මෙතන වේදනා සංඥා සංකාර විඥාන හැටියට නාම කොටස පංචස්කන්ධයේ තියෙනවා. දැන් හොඳට තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධය කියලා වචනයක් සිංහල භාෂාවෙත් ඔබ අපි කවුරුත් අහලා තියෙනවා, පාවිච්චි කරනවා පංචස්කන්ධය. ඔය දැන් ඔය සිංහල භාෂාවේ මහාචාර්යවරු වුණත් මේ පංචස්කන්ධය කියන පාවිච්චි කරනවා. ඔය මන්ත්‍ර යන්ත්‍රකාරයෝ ඔය මන්ත්‍ර යන්ත්‍ර ගායනා කරනකොට මේ පංචස්කන්ධයට හැදිලා තියෙන 108ක් රෝග 9000 රෝග ඔහොම කියනවා. මෙතකොට මේ සිංහල භාෂාවේ පංචස්කන්ධය කියන වචනේ මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් එකක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ දේශනාවේ මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් කියන එක නිවැරදිව යථා පරිදි තේරුම් නොගත්තොත් මේ මගපල් ලබන්න නිවන් දකින්න සමනාවා බ්‍රාහ්මණාවා ශ්‍රමණයෙක් වෙන්නත් බෑ, බ්‍රාහ්මණයෙක් වෙන්නත් බෑ, උපාදානයෙන් මිදී නිදහස් වෙන්නත් බෑ, මගපල් ලබන්නත් බෑ, අරිය ධර්මය අනුගමනය කරන්නත් බෑ. ඉතින් ඒක නිසා පළමුකොටම මේ සිංහල ඉගෙන ගන්නා සිංහල භාෂාවෙන් කතා කරන සිංහලයන් ඇටියට කටයුතු කරන පුද්ගලයෝ මේ පංචස්කන්ධය කියන සිංහල භාෂාවේ තියෙන වචනේ තේරුමත් මේ මාගදී භාෂාවේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයත් තේරුම් ගත යුතුයි. දැන් මේ පංචස්කන්ධය කියන්නේ ගොඩවල් පහක්. පංච කියන්නේ පහ. ඒක කොහේ මොන භාෂාවෙන් කිව්වත් මාගදී භාෂාවේ පංච කිව්වේ පහක්. ඛණ්ඩ කිව්වේ ගොඩවල් පහක්. එතකොට මෙතන මේ රූප ගොඩක් තියෙනවා. වේදනා ගොඩක් තියෙනවා. සංඥා ගොඩක් තියෙනවා. සංකාර ගොඩක් තියෙනවා. විඥාන ගොඩක් තියෙනවා. ගොඩවල් පහයි. මේක ගොඩක් වෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට තමයි සිංහල භාෂාවේ පංචස්කන්ධය. ඔය පංචස්කන්ධයක් යන්නේ කියන්නේ එහෙමත් කියනවා. නමුත් මේ මාගදී භාෂාවේ පංචස්කන්ධය කිව්වේ අපි එකක් ගම්මු රූපස්කන්ධය. රූප ගොඩක්. අතීත රූප වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප කටුක රූප හීන රූප ප්‍රණීත රූප අජ්ජත්තික රූප බහිද්ධ රූප 11යි මේ ගොඩවල් 11ම පෘථග්ජන පුද්ගලයෙක් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා මමත්වයෙන් මගේ කොට දකිනවා ගන්නවා උපාදානය කරගන්නවා ඒ වගේම මේක මේ නිච්චසේ සුඛසේ අත්තසේ අස්මිමානයෙන් ගන්නවා එතකොට මේක නිච්චසේ සුඛසේ අත්තසේ දැක්කොත් ඒ පුද්ගලයාට ඒකට තණ්හාවක් ඇති වෙලා උපාදානය සිද්ධ වෙලා උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා ඒක ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ගත්තොත් ඒක මට පාවිච්චියට සුදුසුයි මට ගැලපෙනවා මගේ කියලා ගන්න හොඳයි මගේ සන්තකයේ අයිතිය පවත් ගන්න හොඳයි කියලා තේරුම් ගත්තොත් අත්තසේ ගන්නවා ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි අත්තසේ ගන්නවා එතකොට එහෙම ගත්තත් උපාදානය සිද්ධ වෙනවා එතකොට උපාදානය සිද්ධ වුණොත් උපාදානය සිද්ධ වෙන්නේ පංචස්කන්ධයටමයි වෙන කිසිම දෙයක් ලෝකේ උපාදානය කරගන්නත් බෑ කරගන්නෙත් නෑ පුත්ඥාන පුද්ගලයෙක් මේ පංචස්කන්ධයට අයිති දේවල්මයි මුළු ජීවිත කාලයක් තුළම හිතෙන් උපාදානය කරගන්න එහෙම උපාදානය කරගත්තොත් මේ පංචස්කන්ධය කොටස් පහම උපාදානය වෙනවා එකක් එහෙම උපාදානය වෙන්න බුදුහාමුදුරුව මේක පහසුව තකා ලේසිය තකා තේරුම් ගන්න පුළුවන් විදියටයි මේ කොටස් පහකට බෙදුවේ මේ කොටස් පහකට බෙදූ පංචස්කන්ධය උපාදානය කරගත්තොත් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයාගේ ඒ උපාදානයත් සමග තණ්හාවක් ඇති වෙලා ඒ උපාදානයේ ප්‍රතිඵලයක් හැටියට කර්ම බීජයක් සකස් වෙනවා ඒ කියන්නේ කර්මයක් සකස් වෙනවා. චේතනාවක් නැතුව උපාදානය කරගන්න බෑ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එතකොට ඒ උපාදානයත් සමග කර්ම බීජයක් සකස් වුණාම මේ කර්ම බීජ සකස් වීමත් සමග ඒ පුද්ගලයා තුළ ගතියකුත් උපදිනවා. දැන් මේ කර්ම බීජය කියන්නේ අනුසය. තණ්හා අනුසය ඉපදුනොත් කර්ම බීජයක් හැටියට ඒ පුද්ගලයාගේ ප්‍රියදේට ඇලෙන ස්වභාවයක් ගතියක් රාග චන්ද්‍රාග ස්වභාවයක් හිතේ උපදිනවා. ඒ වගේම අප්‍රියදේට ගැටෙන අර පංචස්කන්ධයත් අප්‍රියදේට ගැටෙනවා. දැන් මේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධය නිසා තමයි ප්‍රියදේට ඇලෙන්නේත් අප්‍රියදේට ගැටෙන්නේත් අදුක්කම අසුගතියට මනින්නේ මේ තුනෙන්ම කර්ම බීජ උපදිනවා අනුසය උපදිනවා ආසය හැටියට තැන්පත් වෙනවා ඉතිරි වෙනවා යමක් ශේෂ වෙනවා යමක් ඉදිරියට ඵල විපාක දෙන්න කාගේ හිතේද උපාදානය ඇති වෙන්නේ ඔබේ හිතේ ඔබේ හිතේ තණ්හාවක් ඇති වෙලා උපාදානයක් ඇති වෙන්නේ ඔබේ නොදන්නාකම නප්පජානාති නප්පජානාති කියන්නේ නොදන්නාකම මේක උපාදානය නිසා මේ ප්‍රියමනාප රූපයට තණ්හාවක් ඇති වෙලා ඒ රූපය තමන්ගේ මම කරගන්න මගේ කරගන්න හිතන් මම හේසෝ හමස්මි හේසෝ මේ අත්තාටි කියලා මගේ සන්තකයට අයිතියට පාලනයට ගන්න තියෙන කැමැත්ත නිසා ඔබ තුල හිත කිලුටු වෙනවා සමුදේ විහි වෙනවා තණ්හා අනුසය උපදිනවා මේ තණ්හා අනුසය ආසය හැටියට ගතියක් හැටියට තමන් තුළ තැන්පත් වෙනවා ඒ ගතිය තියෙන තාක්කල් ගති පටිසන්ධියක් ලැබලා ගති නිමිත්තට අදාළව ආයිත් උපතක් ලබනවා එතකොට මේ නැවත නැවතත් උපත ලබන්නට මතුමතු උපත ලබන්නට යලි යලිත් ඉදිරියේදී උපතක් ලබන්නට හේතු වෙන්නේ හේතුව මූලය නිදානය උපාදානය උපාදානයට මුල තණ්හාව. තණ්හාවට මුල ඒකේ ආස්වාදයක්, පස්සයක්, සම්පස්සයක් තියෙනවා. ඒක තේරුම් නොගැනීම. ඒ ආස්වාදය ඕන පුද්ගලයෙකුට ලබන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයෙකුටත් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට ප්‍රිය මනාප දෙයක්, ලාභ දෙයක් අර අටලෝ දහමේ එක පැත්තක් ලාභ යස ප්‍රශංසා සැප ඒ පැත්ත තියෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා ඒ ලාභය අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං බව යථා පරිදි දන්නා නිසා ඒකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒක ලාභය ලාභය හැටියට දකිනවා. හැබැයි උපාදානයෙන් තොරව උපාදානය කරගන්නේ. නමුත් අසුතවත් පුතග්ඥාන පුද්ගලයා ඒ ලාභය රුජ්ජති, සාරුජ්ජති, අනුරුජ්ජති, ඒකේ ආස්වාදයක් ලබනවා. ඒක දිගින් දිගටම ලබන්න කැමැත්තක් ඇති වෙනවා. ඒක මගේ කොට ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාසිසේ නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා. එතකොට තණ්හාවක් ඇති වෙලා උපාදානය සිද්ධ වෙනවා. එතකොට දැන් හොඳට තේරුම් ගන්න ඕන, අසුතවත් පුතග්ජන පුද්ගලයෙක් මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන මේ පඤ්චස්කන්ධය පමණයි උපාදානය කරගන්න. මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන රූප වර්ග හයක් තියෙනවා. ඇහැට චක්කු රූප, කනට සෝත රූප, නාසයට ගන්ධ රූප, දිවට ජීවහා රූප, කයට පහස පොට්ටබ්බ රූප, මනසට ධම්ම රූප. අර අසුතවත් පුතග්ඥන පුද්ගලයා ධර්මය නොඇසූ නිසා, මේක ප්‍රතිඵල නොදන්නා නිසා, නප්පජානාති නිසා, මේකෙන් තමන්ට උරුමන දේ හොඳද නරකද යන එක දෙපැත්තම නොදන්නා නිසා, යෝනිසෝ මනසිකාරයෙන් හෝ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන නිසා, නොදන්නා නිසා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඒ පුද්ගලයා ඒ අවස්ථාවේ අර ඇහෙන් දැක්ක ප්‍රිය මනාප රූපයට ආස්වාදයක් ලබනවා. එකයි මේක කිව්වේ අස්සාදංච. ඒක ආදීනව දකින්නේ නෑ, තේරුම් ගන්නේ නෑ. ඒ මොහොතේ ලැබූ ආස්වාදයට ආස්වාදනය කරනවා. ඒ මොහොතේ ලැබූ ඇහෙන් ප්‍රියමනාප රූපයක් දැකලා ඒක ආස්වාදයක්. ඒ ආස්වාදය ආස්වාදනය කරමින් ඉන්නවා. එකෙන් පිනවා පිනවා ආස්වාදනය කරනවා. එකෙන් ආමිස සුවයක් ලබා ගන්නවා. එතකොට මේ අසුතවත් පුතග්ජන පුද්ගලයා ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම දැක්ක ප්‍රිය මනාප රූප වලින් ආමිස සුවයක් ලබනවා. මේ ආමිස සුවයට ලෝභ වෙනවා. හැබැයි ඒ අසුතවත් පුතග්ජන පුද්ගලයා මේ ආමිස සුවය තාවකාලික බව, මේක නිච්ච නෑ අනිච්චම් බව, මේක සැප සඳහායි ආස්වාදනයට පත්තුනේ, කෙළවර වෙන්නේ දුකෙන් බව යද නිච්චන් තන්දුක්කම්, කෙළවර වෙන්නේ දුකෙන් බව දන්නේ නෑ. මේක විපරිණාමයට පත්වෙන බව මේ තමන් ලැබූ ආස්වාදය දන්නේ නෑ. අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං නප්පජානාති. එතකොට දැන් බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් මේ කාරණේ තේරුම් ගත්තොත් යථා පරිදි ඒ පුද්ගලයා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. දැන් ඊගාව සූත්‍රයේ තියෙන්නේ මේ පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාගේ මේ තත්ත්වය. ඒ කාරණය පිළිබඳවයි ඒ සෝතාපට්ටි සූත්‍රයේ තියෙනවා. පංචමේ භික්කවේ උපාදානක්කන්දා කතමේ පංච සෙයියටිලං රූප උපාදාන කන්දා වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කන්දෝ යතෝකෝ භික්කවේ අරිය ශාවකෝ ඉමේසං පංචන්නං උපාදාන කන්දානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යතා භූතං පජානාති විපරිණාමය දකිනවා. මෙතන විපරිණාමයට විපරිණාමය කියන වචනෙට වචන පහක් යෙදුවා. සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා විපරිණාමය පියවර පහකින් දකිනවා. යම්කිසි දෙයක සමුදයංච උපත අත්තංගමංච අතුපතු දාලා හැදිලා ලොකු වෙනවා. අස්සාදංච මල් පිපිලා ගහක් නම් හොඳට හරියනවා. ආදීනංච නිස්සරණංච. දැන් අපි ගම්මු මේ පහ, මේක තමයි විපරිණාමය. ඕනෑම දෙයක මේ විපරිණාමය දකින්න පුළුවන් වෙනවා සෝතාපට්ටි ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයාට. දැන් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන්නේ මේ අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං පංචස්කන්ධය පිළිබඳව සහ උපාදානය පිළිබඳව නිවැරදිව දකිනවා. ඒ අනුව ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය දැක්ම පිරිසිදු වෙනවා. ඇයි මේ විපරිණාමයට පත්වෙන දෙයක් මම කොට මගේ කොට ඒතන් මම ඒසෝහමත්මි ඒසෝමේ අත්තාති කියලා ඒ පුද්ගලයා තණ්හාවෙන් උපාදානය කරගන්න යන්නේ නෑ. අසුතවත් පෘථග්ජන පුද්ගලයා ඕනම දෙයක් මේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට අරමුණු වන සමහර විටක ද්‍රව්‍යයක් වස්තුවක් බඩුවක් භාණ්ඩයක් ඉඩමක් කඩමක් තමන්ගේ කියලා ගෙයක් දොරක් වාහනයක් ඕනම දෙයක් තමන්ගේ කියලා උපාදානය කරගන්න. නමුත් අර සෝතාපට්ටි ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයා ඒවා පාවිච්චි කරනවා. හැබැයි ඒවා විපරිණාමය දකලා සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යතා භූතං පජානාති. දැන් මේ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තමා මේ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං යතා පරිදි දන්නා දැක්ක තේරුම් ගත්ත යථාභූත ඥාන දර්ශනයක් ලැබූ පුද්ගලයා. අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා තාම එහෙම නෑ. ඒ පුද්ගලයා දැන් අර පළවෙනි සූත්‍රයේ තියෙනවා සමනාවා බ්‍රාහ්මණාවා සමනේසු ඒව සමන සම්මතා බ්‍රාහ්මණේසු ඒව බ්‍රාහ්මණ සම්මතා තේ ච පනා යස්මන්තෝ සාමඤ්ඤත්තංවා බ්‍රහ්මච්ඡන්තංවා ditthේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ පුද්ගලයා මේ අස්සාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං පජානාති. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා ඊට එහා ගිහිල්ලා සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යථා භූතං පජානාති. එතකොට ඒ පුද්ගලයා මේ විපරිණාමය ඊට වැඩිය ගැඹුරෙන් නිවැරදිව යථා පරිදි දකින පුද්ගලය. මේක චචක්ක සූත්‍රයේත් සත්තට්ඨාන කුසල සූත්‍රයේත් තව සූත්‍ර ගණනාවකම මේක විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ තව මේක විග්‍රහයක් කරන්න තියෙනවා. ඊට පස්සේ අරහත් ඵලයට පත් වූ පුද්ගලයා යතෝකෝ භික්කවේ භික්කු ඉමේසං පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්තංගමං චස්සාදංච ආදීනංච නිස්සරණංච යතා භූතං විදිට්වා අනුපාදා විමුක්තෝ හොති. අනුපාදා නැවත අලුතෙන් නූපදවා ගන්නා හැටියට විමුක්තෝ සම්පූර්ණයෙන්ම මිදී නිදහසන වෙන් වෙලා ඒක ගැන කිසිම ඇලීමක් බැඳීමක් නැහැ. අයං උච්චති භික්කවේ භික්කු අරහං කීනාසෝ උසිතවා කතං කරණීයම් ඔයිට බාරා අනුපත්ත සද්දස්සෝ පරික්කීන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තෝ. මේ සූත්‍ර හතරේ තියෙනවා මේ සංයුක්ත නිකායේ සමන සූත්‍රය දුතිය සමන සූත්‍රය සෝතාපන්න සූත්‍රය අරහන්ත සූත්‍රය කියලා සූත්‍ර හතරක් තියෙනවා. මේ සූත්‍ර හතරෙම මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහත් ඒ රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර විඥාන උපාදාන ස්කන්ධයත් පුටග්ජන පුද්ගලයා මේ උපාදාන ස්කන්ධය දකින ආකාරයත් සෝතාපන්න මාර්ගයට ආපු ශ්‍රමණාව බ්‍රාහ්මණාව දකින ආකාරයත් සෝතාපට්ටි ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයාත් අරහත් ඵලයට පත් වූ ආර්යයන් වහන්සේත් මේ පංචස්කන්ධය පිළිබඳව දකින පංචස්කන්ධයේ උපාදානයේ මිදීම පිළිබඳව දකින යථා භූත ඥාන දර්ශනය අනුවයි මගඵල ලබන්නේ විමුක්තියට පත්වෙන්නේ නිස්සරණයට පත්වෙන්නේ දුකෙන් මිදෙන්නේ මේ පැවැත්මෙන් මිදෙන්නේ නිවන් දකින්න. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ දේශනා කර වදාළ මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් හිතක උපදින හැටි යථා පරිදි තේරුම් ගත්තොත් මේ උපාදානයේ මිදෙන්න තේරුම් ගත යුතු දැනගත යුතු කළ යුතු භාවිතයට ගත යුතු දේ නිවැරදිව තේරුම් ගත්තොත් ඒකට අදාළ කර්මස්ථාන තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා මගඵල ලබන බව තමා මේ සූත්‍ර හතරේ ඉතාම පැහැදිලිව තියෙන්නේ. දැන් හොඳට කල්පනා කරන්ද මේ පංචස්කන්ධය උපාදානය වෙන්නේ ඒක නිච්චසේ සුඛසේ අත්තසේ දැක්කොත් ගත්තොත් ඒ වගේ දිට්ඨියක් ඇති වුණා. ඒ වගේ දැක්මක් ඇති වුණා. ඒ වගේ ආකල්පයක් ඇති වුණා. බොහෝ පෘථග්ජන පුද්ගලයෝ දැන් මේ මහානවිචයත් බොහොම අය ඔය දේවල් මේ නිච්චසේ සුඛසේ අත්තසේ ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි හැටියට ගන්නවා. උපාදානය සිද්ධ වෙනවා. තණ්හාව ඇති වෙනවා. මගඵල නැති වෙනවා. පෘථග්ජන රත්යෙන් ආයි මැරෙන ඉපදෙන්න සිද්ධ වෙනවා. ඇයි? උපාදානය තියෙන නිසා. එතකොට මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් හිතක සිදුවෙන ආකාරයත් තේරුම් ගන්න ඕන. උපාදානය මිදෙන්න නම් තේරුම් ගත යුතු දැනගත යුතු කළ ගත යුතු මේක භාවිතයට ගත යුතු දේකුත් තියෙනවා. යථා භූතං පජානාති. මොකද්ද තේරුම් ගත යුත්තේ? තිලක්කණය. ආස්වාදය ආස්වාදය හැටියටත් ආදීනවය ආදීනව හැටියටත් නිසරණය නිසරණය හැටියටත් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. ඒක නිච්චසේ සුඛසේ අවිපරිණාම ධම්මසේ දකින පුද්ගලයා ඒකම තණ්හාවෙන් උපාදානය කරගන්න. ඉතින් දැන් හොඳට කල්පනා කරන්න මේ සූත්‍ර හතරේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ සියලු මඟඵල සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත්වෙන්නටමත් උපකාර වෙන්නේ මේ උපාදානයෙන් මිදී නිදහසේ. සබ්බ උපදි පජහති. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහසේ. දැන් අද වෙනකොට බුද්ධාගම් කාර්යෝ සිල් රකින්නවා. ඔය සම්මත සමන පිටිස සිල් මෑණියොත් හාමුදුරුවරුත් සම්මතයෙන් සිල් රකින්න. දාන් දෙනවා. ගිහියොත් භාවනාත් කරනවා. සීල දාන සීල භාවනා. දාන සීල භාවනා කරලා පුණ්‍ය කර්ම කරලා පින්කම් කරලා උපාදානයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඒකෙන් පමණක්. එතකොට දන් දීලා ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ තේරුම් ගත්තොත් ඒකත් අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම එහෙම නැත්නම් ආදීනව ආස්වාදය ආදීනව නිස්සරණ යථා පරිදි තේරුම් ගත්තොත් පමණයි මඟ පල්ලබන්න නිවන් දකින්න පුළුවන්. කොයි තරං ජීවිත කාලයම සිල් රැක්කත් සමාදන් වුනත් අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුන් නොගත්තොත් ආස්වාදය ආදීනවේ නිස්සරණය යථා පරිදි තේරුන් නොගත්තොත් ඒ පුද්ගලයාට මඟඵල ලබන ශ්‍රමණයෙක්කෝ බ්‍රාහ්මණයෙක්කෝ වෙන්න බෑ. සම්මත ශ්‍රමණයෙක්කෝ සම්මත බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්. දැන් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන. අපි මේකෙන් කියන්නේ සිල් රකින්න එපා, සිල් සමාදන් වෙන්න එපා කියන එක නෙමේ. දන් දෙන්න එපා, දාන දීල වැඩක් නෑ කියන එක නෙමේ. භාවනා කරන්න එපා, භාවනා කරලා වැඩක් නෑ කියන එක නෙමේ. ඒවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒවැනුත් යම් ආකාරයක හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වුණාට මේ උපාදානය මුලින් උදුරා දාන්න, රාගමුල, දේශමුල, මෝහමුල මුලින් උදුරා දාන්න දානයෙන් සීලයෙන් හෝ භාවනාවෙන් බෑ. ඒක උපකාර කරගත්ත හැකි රතවිනීත සූත්‍රයේ මේක පැහැදිලිව තියෙනවා. නමුත් බෞද්ධයෙක් හැටියට මඟපල් ලබන්න සෝතාපන්න හෝ සකදාගාමී අනාගාමී අරියත් ඵලයට පත්වෙන්න නම් මේ සූත්‍ර හතරේ ඉතාම පැහැදිලිව තියෙනවා. මේ අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම්ගත යුතුයි. තේරුම් නොගත්ත කෙනෙකුට සෝතාපන්න ඵලයට පත්වෙන්න බෑ. හැබැයි මේක තේරුම් ගත්තා විතරක් නෙමේ, මේක භාවිතයට ගන්නත් ඕන. තමන්ගේ ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, මනට, හයටම අරමුණු වන ඔය පංචස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා සංකාර විඤ්ඤාණස්කන්ධය තියෙනවා. ඒවා පිළිබඳව තණ්හාවක් සහ උපාදානයක් ඇති වෙන්නේ අර ආස්වාදය කොට ගත්ත නිසා, ආදීනවය නොදැක්ක නිසා. නිස්සරණයට පත්වෙන්න චන්ද්‍රාග ප්‍රහාණය කළ චන්ද්‍රාග විනේ පිහිටන්නට කටයුතු නොකරන නිසා. අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් නොගත්ත නිසා. මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන පංචස්කන්ධය නිසා තමන් තුළ තණ්හාවක් උපාදානයක් ඇති වුණොත් ඒකෙන් තමන්ට උරුම වන කර්මය, එහෙම නැත්නම් තමන්ට උරුම වන ඵල විපාක නොදැක්ක නිසා, නොදන්න නිසා, තේරුම් නොගත්ත නිසා, එයින් මිදෙන්නට, නිදහස් වෙන්නට නොදන්නා නිසා. නප්පජානාති කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා දැන් බෞද්ධයෙක් හැටියට හොඳට නිවැරදිව තේරුම් ගන්න ඕන මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දෙකේ වෙනස. මේ පංච උපාදානස්කන්ධයේ උපාදානය කියන කොටස විතරක් තමන්ගේ හිතේ හිත කිලුටු කරන බව. එතකොට මේ උපාදානයේ මිදෙන්න කළ යුතු දේ සිල් රැකලත් කරන්න පුළුවන් පොඩ්ඩක් දේවල් තියෙනවා, දන් දීලත් පොඩ්ඩක් දේවල් තියෙනවා, භාවනා කරලත් පොඩ්ඩක් දේවල් තියෙනවා. නමුත් මුල කපන්න බෑ, මුල ගලවන්න බෑ. මේක මුල් බැහැලා තියෙන මේ උපාදානය රාගමුල, දේශමුල, මෝහමුල හැටියට මුල් බැහැලා. මේ මුල් තුන උදුරන්න, මුල් තුන කපන්න පුළුවන් වෙන්නේ අර ආදීන ආස්වාදය ආදීනවේ නිස්සරණය තුන යථාභූතං පජානාත්. එහෙම නැත්නම් විපරිණාමය පිළිබඳව අර සමුදයංච, අත්තංගමංච, ආස්වාදංච, ආදීනවංච, නිස්සරණංච යථාභූතං පජානාත්. මේක චක්ක සූත්‍රයේ තියෙනවා. තව සූත්‍ර ගණනාවක මේක මේ සංයුක්ත නිකායේ පුරාවටම තුන්වැනි පොතේ පුරාවටම හැම පොතකම, හැම සූත්‍රයකම වගේ මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන උපාදානය හිතෙන් උදුරා දමන්නට, කපා අස් කරන්නට, සබ්බ උපදි පජහති කරන්න, සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙන්නට කළ යුතු නිවැරදි ක්‍රියාපිළිවෙත දැනගත යුතු, තේරුම් ගත යුතු යථාභූත ඥාන දර්ශනය. එතකොට මේක යම් කිසි කෙනෙක් නොදැන නිවන් දකින්න බෑ. දැනගත්තට මේක නොකොළොත් භාවිතයට නොගොල නොගත්තොත් තේරුම් නොගත්තොත් මේකෙන් ඇතිවන ප්‍රතිඵල තමන්ට හානි කරයි කියලා ඒ පුද්ගලයටත් මේ උපාදානය මිදෙන්න බෑ. මේ උපාදානය මිදෙන්න නම් මේ රාගමුල දේශමුල මෝහමුල තුනම කපන්න ඕන. රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාන. එතකොට අරහන්ත ඵලයට පත්වෙන්න පුළුවන්කම තියෙන. එතකොට දැන් අසුතවත් පෘථග්ජන පුද්ගලයා උපාදානයයි පංචස්කන්ධය අතර වෙනස දන්නේ නැහැ. උපාදානයේ මිදි නිදහස් වෙන්නට දන්නේ නැහැ. උපාදානයේ මිදි නිදහස් වෙන්නට කල යුතු නිවැරදි දේ තේරුම් ගත්තේ නැහැ. නමුත් ඒ පුද්ගලයොත් සමහර විටක මහණ වෙන්නත් පුළුවන්, ගිහි වෙන්නත් පුළුවන්, දන් දෙන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, සිල් සමාදන් වෙන්නත් පුළුවන්, සමහර විට භාවනා කරන්නත් පුළුවන්. ඒ මොනවා කළත් දන් දුන්නත් සිල් රැක්කත් භාවනා කළත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළත් ඒක පැවැත්මට. දාන සීල භාවනා තුනම පැවැත්මට. නිවනට නෙමෙයි. නිවනට උපකාර වෙන්නේ මේ උපාදානයෙන් තමන්ගේ හිතේ මුල් බෑගෙන තියෙන ගැඹුරින්ම තදින්ම පටිච්ච වෙච්ච උපාදානය. උපාදානයෙන් තමන් මිදී නිදහස් වෙන්න ඕන. තමන්ට බෑ තව කෙනෙකුගේ අනුන්ගේ තමන්ගේ මහත්තයාගේ නෝනගේ අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ බාහිර පුද්ගලයෙකුගේ උපාදානය අයින් කරන්න. ඒ වගේම තමන්ගේ හිතේ ඇතිවන උපාදානය තමන් විසින් නිවැරදිව යථාභූතම් පජානාති. යථා පරිදි තේරුම් ගන්න ඕන මේ උපාදානය නිසා තමන්ට ඇතිවන අහිතකර ප්‍රතිඵල. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තුනම්. ඒක තේරුම් ගත්ත කෙනෙකුට මේ උපාදානයේ මිදී නිදහස් වීමත් සමග මගපල් ලබනවා, අරහත් ඵලයට පත් වෙනවා. ඒක නිසා මේ සංයුක්ත නිකායේ මේ සූත්‍ර හතරකම තියෙන්නේ එකම කාරණාව, මේ පංචස්කන්ධය පිළිබඳව පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන උපාදානස්කන්ධයත් බණ අහපු ආර්ය ශ්‍රාවකෙක් ඒ උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ඊට පස්සේ ඒ උපාදානයෙන් මුල උදුරන්නට, රාගමුල දේශමුල මෝහමුල උදුරන්නට කළ යුතු නිවැරදි තේරුම් ගත යුතු දැනගත යුතු යථාභූත ඥාන දර්ශනයත් එක තමා විපරිණාමය. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේ විපරිණාමය කියන එක තමා කොටස් පහකට බෙදලා තියෙන්නේ. සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච යථාභූතං පජානාති. අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. නියත වශයෙන් සතර අපායන් මිදී නිදහස් වූ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විපරිණාමය පිළිබඳව පංචස්කන්ධයේ විපරිණාමයේ පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් දැක්කොත් මොකද විපරිණාමයට පත් වෙන දෙයක් තණ්හාවෙන් තමන්ගේ කොට ගන්නෙත් නැහැ, උපාදානය කරගෙන පවත්වන්න බැරි බවත් දන්නවා. උපාදානය කරගන්නෙත් නැහැ. එතකොට මේ උපාදානයේ මිදී නිදහස් වෙන්න නම් මේ විපරිණාමය පියවර පහ යථාපරිදි තේරුම් ගන්න. දැන් මේක ඔබ සියලු දෙනාගේ තේරුම් ගැනීම සඳහා මේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච කියන වචන පහ මං පොඩි විග්‍රහයක් කරන්න ඕන. අපි ගම්මු කොස් ගහක්, කොස් පැලයක්. කොස් ඇටයක් ඔබ හිටෙව්වාම අර පොඩි මොටෙයියෙක් උඩට එනවා, මුලක් ඇටට යනවා. මේ අවස්ථාව සමුදයංච. ඒ අවස්ථාව සමුදයංච. ඕනම ගහක් කොස්සෝ ඉඟුරුවෝ මොනවා හෝ මොනවා හරි. ඊට පස්සේ මේ කොස් ගහ මාස හයක් අවුරුද්දක් දෙකක් යනකොට හොඳට අතුපතු දාලා කොස්ගහ ලොකු වෙනවා. අත්තංග පංච. අත්තංග පංච යන හොඳට අතුපතු දාලා හොඳට හැදෙනවා. ඊට පස්සේ මේ කොස්ගහ අවුරුදු තුනක් හතරක් යනකොට හොඳට ලොකු වෙලා මල් පිපෙනවා. අස්සාදංච. මල් පිපෙන අවස්ථාව තමා අස්සාදංච ආස්වාදය. ඊට පස්සේ මේ කොස්ගහේ ගෙඩි හැදෙනවා. කොස්ගහ ටිකක් දැන් වයසට යනවා. ආදීන වංච. කොස්ගහ මැරිලා යනවා වයස ඉවර වෙලා නිස්සරණංච. ඔය තමා විපරිණාම. දැන් පොඩි ළමයෙක් මව්කුසකට ආපු අර මව්කුසට ඔක්කන්ති වූ දවසේ සමුදයංච. එතකොට මව්කුසෙන් බිහි වෙනකනුත් මාස 10ක් මව්කුසේ එතනින් ඉඳන් අවුරුදු තුනක් හතරක් යනකම් සමුදයංච. කුඩා ළමයා. ඊට පස්සේ අර කුඩා ළමයා අත්තංග මංච අවුරුදු තුනේ විතර ඉඳන් අවුරුදු 15ක් 16ක් යනකම්. අවුරුදු 16 ඉඳන් අවුරුදු 39ක් 40ක් වෙනකම් අස්සාදංච. ඒකල් තමා ආස්වාදනය ලබන්නේ ඒ හැකියාවන් පෙන්වන්නේ. 40න් පස්සේ 60 ගණන් වෙනකම් 70 ගණන් වෙනකම් ආදීන වංච. ඒකල් තමා දැන් ටික ටික ටික ටික දවස ගානේ නා කියනවා කියන්නේ නොහැකි වෙනවා කියන්නේ දුර්වල වෙනවා කියන්නේ දැන් ආදීනව ලැබෙනවා. අර ආස්වාදේ ආදීනව ලැබෙනවා. අවසාන වශයෙන් නිස්සරණයට පත් වෙනවා මරණය. මේක විපරිණාම. මේකට එක වචනයක් බුද්ධ දේශනාවේ කියලා තියෙනවා විපරිණාමය කියලා. බොහෝ සූත්‍රවල සූත්‍ර ධර්ම සිය ගණනක චක්ක සූත්‍රයේ විශේෂයෙන්ම මේක පියවර පහකට බෙදලා තියෙනවා. සමුදයංච අත්තංගමංච අස්සාදංච නිස්සරණංච ආදීනංච නිස්සරණංච. මේක ඕනෑම දෙයකට මේ කෝප්පෙ ගත්තත් මේ කෝප්පෙ ගත්තත් ඔය පියවර පහ තියෙනවා. මේ වට අත්ත ගත්තත් එහෙමයි. මේ සියලු සබ්බ සකල මනාව අපි යම් කිසි දෙයක් සංකටයක් නම් උද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ ද්‍රව්‍යයක් හෝ වස්තුවක් හෝ ගෙයක් වුණත් ලොකු විශාල දෙයක් පාලමක් වුණත් ගෙයක් වුණත් මොනම දෙයක් වුණත් සංකටයක් නම් ගෙයක් වුණත් අර ඉසල හදන දවස්වල බොහොම හොඳට හදනවා. ඊට පස්සේ අර ගේ හොඳට පිරිසිදුව ආස්වාද. ඊට පස්සේ ගේ ටිකක් අබලන් වෙලා ආදීනවා. ඊට පස්සේ ගේ කඩාවැටෙනවා. ඉන්න සුදුසු නැත්තත්වයට පත් වෙනවා. ගේකටත් ඔය පරණ. ඒක නිසා මේ පංචස්කන්ධයම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම අපි ඔය පියවර පහම නිවැරදිව යථා භූතම් පජානාති නම් අපි දන්නවා මේක ඒතං මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තාති කියලා මේක මගේ කොට පවත්වන්න බෑ නවත්ත ගන්න බෑ මගේ කැමැත්ත පරිදි පවතින්නේ නැහැ නවතින්නේ නැහැ වෙනස් වෙනවා. එහෙමනම් ඒක පාවිච්චි කරනවා භාවිතා කරනවා පරිහරණය කරනවා උපාදානයෙන් තොරව තණ්හාවෙන් තොරව. මේ තණ්හාවට හේතුව ඔය විපරිණාමය තේරුම් නොගත්ත නිසා විපරිණාමය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නැති නිසා. ඒ යථාභූත ඥාන දර්ශනයක් නැති විපරිණාමය පිළිබඳව තේරුම් නොගත්ත පුද්ගලයා මේක නිච්චසේ සුකසේ අත්තසේ දකිනවා. ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය එක නිච්චයි. මේක මට කැමති කාලයක් මේ විදියට පාත් ගන්න පුළුවන්. මේක මගේ ඉඩම, මේක මගේගේ, මේක මගේ කාර්යක, මේක මගේ ළමයා, මේක මගේ වස්තුවක්, බල්ලෙක් හෝ සතෙක් ඕන එක. සතෙක් ද්‍රව්‍යයක් වස්තුවක් දෙයක් තැනක් අවස්ථාවක්. ඔය ඕනෑම දෙයක් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා දකින්නේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති එක පැත්තකින්. නිච්චසේ සුකසේ අත්තසේ තව පැත්තකින්. ඒත් ඒ පැත්තටම එකට තණ්හාවක් ඇති වෙනවා. ඒක උපාදානය කරගන්නවා. ඒක මගේ කරගන්නවා. අයිතියට ගන්නවා. සන්තකයට ගන්නවා. පාලනයට ගන්නවා. ඊට පස්සේ විපරිණාමය දකින්නේ නැති නිසා ඒකෙන් ගතියක් හදාගන්න. මේ පංචස්කන්ධයම උපාදානය කර ගැනීමත් සමග අර අසුතවත් පුතග්ඥානයාගේ පුද්ගලයාගේ හිතේ ගතියක් ශේෂ වෙනවා ඉතුරු වෙනවා ඉස්සරහට. පින උපාදානය කරගත්තත් එහෙමයි. ධානය උපාදානය කරගත්තත් එහෙමයි. පව අකුසලයේ උපාදානය කරගත්තත් එහෙමයි. ඒක නිසා මේ උපාදානය කියන එක ද්‍රව්‍යයක් පුද්ගලයෙක් වස්තුවක් විතරක් නෙමේ. පුද්ගලයෝ මේ බෞද්ධය හැටියට ඉන්න පින උපාදානය කරගෙන පිනෙන් පරලොව ගිහිල්ලා නිවන වහගන්න. ධ්‍යානය ලබලා ධ්‍යානයෙන් පරලොව ගිහිල්ලා බ්‍රහ්මත්වයට පත් වෙලා ධ්‍යානය ආස්වාදනය කරලා බ්‍රහ්ම තලයට ගිහිල්ලා නිවන වහගන්න. පව උපාදානය කරගෙන හතරාපායට ගිහිල්ලා නිවන වහගන්න. එතකොට මේ උපාදානය කියන එක පින උපාදානය කරගත්තත් පව උපාදානය කරගත්තත් ධ්‍යානය උපාදානය කරගත්තත් පුද්ගලයෙක් සත්වයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් තැනක් අවස්ථාවක් උපාදානය කරගත්තත් ඔය පංචස්කන්ධ උපාදානයට අයිති වෙනවා. එහෙම වුණොත් උපාදානයෙන් මිදී නිදහසෙන්න බැරුව නිවන් දකින්න බෑ. දැන් හොඳට තේරුම් ගන්න ඕන බුද්ධ ආගමේ තියෙන්නේ පින උපාදානය කරගන්නා ක්‍රමයක්. ඒක මහායාන බුද්ධාගමේ තියෙන්නේ. තව ඥාන උපාදානය කරගන්නා ක්‍රමයක් තියෙනවා. දැන් අසුදාත් පුතග්ඥන පුද්ගලයෝ මේ දෙකම නොදන්නා පව අපුඤ්ඤාභි සංඛාර උපාදානය කරගන්න. මේ කොයික උපාදානය කරගත්තත් මේ පංච උපාදානස්කන්ධයමයි උපාදානය වෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහමයි. එතකොට දැන් බුද්ධාගමේ බුද්ධ ආගමේ නිවනක් නෑ කියන්නේ, බුද්ධ ධර්මයේ නිවනක් තියෙනවා කියන්නේ මෙන්න මේ දෙකේ වෙනස. කිසිම ආගමක, බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම, තව නොයෙකුත් ආගම් තියෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ආගම් 62ක් 60ක් ආගම් තිබුණා. බ්‍රහ්මජාල සූත්‍රය කියලා. මේ එකම ආගමකවත් අද තියෙන බුද්ධ ආගමෙත් මේ උපාදානයෙන්, පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ. ක්‍රමයක් ඇත්තෙම නැහැ. දැන් බුද්ධාගමේ කියන්නේ පුළුවන් තරම් පින්කම් කරපල්ලා, ප්‍රාර්ථනා කරපල්ලා, යාඥා කරපල්ලා, ආයාචනා කරපල්ලා, දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට ඉල්ලපල්ලා, ප්‍රාර්ථනා කරපල්ලා. ඕකයි උගන්නන්නේ. එහෙම නැත්නම් මේ ජීවිත කාලේ බැරි සැප අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත් ලබන ඉපදෙන තැනකදී ඒ වගේ භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත් ලබන්න පින්කම් කරපන්. එහෙම නැත්නම් ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙලා බ්‍රහ්ම කායික සහභාගීත්වයට පත් වෙලා බ්‍රහ්ම සුවේ විඳින්න කටයුතු කරපන්. මේවා තමයි ආගම්වල තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ මේවත් උපාදාන. ඉතින් ඒක නිසා මේ හිතනුයි උපාදානය ඇති වෙන්නේ. පින උපාදානය කරගන්න හිතෙන්, ධානය උපාදානය කරගන්න හිතෙන්, පව උපාදානය කරගන්න හිතෙන් පුද්ගලයෙක් සත්වයෙක් ද්‍රව්‍යයක් වස්තුවක් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම උපාදානය ඇති වෙන්නේ පුද්ගලයෙකුගේ හිතේ. එතකොට ඔබ තේරුම් ගත යුතුයි ඔබගේ හිතේ මේ උපාදානය ඇති වුණොත් ඔබේ නිවන එතනදිම වැහෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා මේ ධර්මය යථා පරිදි ඔබ තේරුම් ගත්තොත්, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත්, නේතං මම නේසෝමස න මේසෝ අත්තාතිසේ කටයුතු කළොත් යථා භූත ඥානත්. එහෙම නැත්නම් විපරිණාමය යථාභූතං යථාභූත ඥාන දර්ශනම් පජානාති. යථාභූත ඥාන දර්ශනේ මේ විපරිණාමය, මේ පැවැත්ම තුළ කිසිම දෙයක් අපිට ඕන විදිහට කැමතිසේ දිගටම පවත්වන්න නවත්තගන්න බෑ. මේ සියලු දේ ගඟක් ගලන්නාසේ විපරිණාමයට පත් වෙමින් පවතින. විපරිණාමයට පත් වෙමින් යනවා. මේක තේරුම් ගන්නඩුවන්. මේ ලෝකේ ඔබට වයසට යන එක නවත්තන්න බෑ. ලෝකෙ කැරගෙන එක කාලය ගෙවෙන එක නවත්තන්න බෑ. මේක නවත්තන්න පුළුවන් බැරිකම තියෙන හේතුව මේ විපරිණාමය ඔබ තේරුන්න ගත්ත නිසා. එතකොට මේ විපරිණාම ධර්මය කියන එක තේරුම් ගැනීම මගඵල ලබන්නට නිවන් දකින්නට අත්‍යවශ්‍ය කරුණ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. දැන් බුද්ධාගමේ මේක දකින්න බැරි. බුද්ධාගමේ තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අනාත්ම මිසක් විපරිණාම ධර්මයක් බුද්ධාගමේ නැහැ. එතකොට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියා හිටියට ඒක යම් කිසි දෙයක් දකින්නත් පුළුවන් වෙයි අපි දන්නේ නැහැ කියන්න. නමුත් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන තුන තේරුම් ගත්ත පුද්ගලයෝ දැක්ක පුද්ගලයෝ කවදක්වත් විපරිණාමය ගැන දකින්න බෑ. විපරිණාමය දකින්න නම් අර සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච පහම පියවර පහම යථාභූත ඥාන දර්ශනයෙන් තමන් තුළෙන් දකින්න ඕන. තමන් තුළින් දකින්න ඕන. තමන් වර්තමාන මොහොතේ දකින රූපය වේදනාව සංඥා සංකාර විඥාන පහම මේකේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිසංසංච පහම දකින්න. එහෙම දැක්ක පුද්ගලයා අනිවාර්යයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා. ඒ පුද්ගලයාම අරහන්ත ඵලයට පත් වෙනකොටත් ඔය සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච යථාභූතං පජානාති විතරක් නෙමේ යථාභූතං විදිට්වා අනුපාදා විමුක්තෝ හෝති. අනුපාදා නැවත අලුතෙන් එක හිතේ නූපදින ආකාරයටම විමුක්තෝ කියන්නේ විදී නිදහස් වෙන. ඒ අනුව අයං උච්චති භික්ඛෝයේ භික්ඛු අරහං කීනාසවෝ උසිතෝ කටකරණීයෝ ඔහිටබාරෝ අනුපත්ත සද්දස්සෝ පරික්කීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝති. ඒ පුද්ගලයා සදාහටම උපාදානය හිතෙන් ඉවත් කළා. රාගක්කය දේශක්කය මෝහක්කය කරනවා. ඒ අනුව නැවත ඉපදීමක් නැහැ. ඒ පුද්ගලයා හිතේ උපාදානයක් ඇති වෙන්නේ නැහැ. කර්ම බීජ ශේෂ වෙන්නේ නැහැ. මනෝමය කාය තුල එකදු ශේෂයක්වත් කර්ම බීජ ඉතිරි වෙන්නේ නැහැ. ඒ අනුව උපාදානයෙන් මිදුණු පුද්ගලයා අලුතෙන් කර්ම බීජ හදාගන්නෙත් නැහැ. අතීතේ පරණ එකතු කරගෙන තිබුණු කර්ම බීජත් සියල්ල අයින් කරනවා. කර්ම බීජ උපාදානය කරගෙන පවත්වා ගන්න ආයතනික රටාවක් ඒ පුද්ගලයා තුලත් නැහැ. ඒක තමයි රතන සූත්‍රයේ කිව්වේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බාස්මින් තේ කීන බීජා අවිරුල්ලිච්ඡන්දෝ නිබ්බන්ත දීරා යතායම්ප දීපෝ කියන එක ගාථාවෙන් නිවන් මඟ මේ සූත්‍ර පහේම එකතුව විග්‍රහ කරලා දේශනා කරලා කරුණු පහදා දුන්නු. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් මේ සිල් ගන්න එක සමාදන් වෙන එකෙන් දන් දෙන එකෙන් පින්කම් කරන එකෙන් භාවනා කරන එකෙන් පමණක් කරන්න බෑ. ඒවා හොඳයි නරකයි කියන්නේ අපි. හැබැයි ඒවා මගඵල ලබන්නට ප්‍රමාණවත් වෙන්නේ නැත. මේක සියලු බෞද්ධයෝ හොඳට තේරුම් ගන්න ඕන. මුළු ජීවිත කාලය තුළ මරේ රපත් හාමුදුරු වගේ සිල් රැක්කත් සමාදන් වුණත් වැඩක් නැහැ. දන් දුන්නත් වෙස්සන්තර අජ්ජුරු වගේ ඒකෙනුත් වැඩක් නැහැ. තවත් භාවනා කළත් තව නොයෙකුත් අය භාවනා කළානේ උද්දකරාම පුත්‍රාලාල කාලාමල මේ වගේ බ්‍රාහ්මණයෝ ඒ කාලේ. එහෙම නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මේ තමන්ගේ හිතේ පංචස්කන්ධය පිළිබඳව ඇති උපාදානය තමන්ගේ හිතේ තේරුම් අරගෙන මේ උපාදානයෙන් වර්තමාන මොහොත මිදෙන්න ඕන. මිදෙන්න තේරුම් ගන්න ඕන. ඒක පටිපදාවක් හැටියට, පිළිවෙතක් හැටියට, සම්මුදය නිරෝධගාමිනී පටිපදාව හැටියට අනුගමනය කරන්න පුළුවන්, අනුගමනය කළ යුතුයි. එතකොට මේ නිවන් දකින්නවා කියන්නේ උපාදානයෙන් මිදී නිදහස් වීම මිසක මේ පින්කම් කර කර දෙව් සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප ලැබීම නෙමේ. ඒවා කෙලවර වෙන්නේ නැවත මරණය. මරණයෙන් කෙලවර වුණත් මගපල් ලබලා ගමන කෙලවර කරන්න බැරි නම් ඒකෙන් පලක් නැහැ. දුකෙන් මිදී නිදහස් වෙන්න බැරි නම් ඒකෙන් පලක් නැහැ. අර මේ දුක්ඛස් මාති වදාමි එහෙම නැත්නම් තමන් මේ දුකෙන් සාදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙන්නට කටයුතු කරන්න පුළුවන් එකම ක්‍රමය මේ පංචස්කන්ධය, පංචස්කන්ධය හැටියට තේරුම් අරගෙන මේ පංචස්කන්ධය කෙරෙහි ඇති වුණු තණ්හාවයි උපාදානයයි තේරුම් අරගෙන මේ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. යථා භූත ඥාන දර්ශනයෙන් එකෙන් මිදී නිදහස් වෙන්න ඕන. පජානාති. පජානාති කියන එක සිංහලට පරිවර්තනය කළා තියෙන්නේ මේ සූත්‍රයේම, මේ පොතේම තියෙනවා. මේ පොතේම තියෙන්නේ දැනගනි කියන එක. නමුත් දැනගනි කියන එක කිසිසේත්ම දැනගනි කියන එක නෙමේ. පජානාති තමන් තුළ මේ තමන් මේ ක්‍රියාකාරීත්වය කරනකොට අර උපාදානයේ මිදී නිදහස් වූ බව තමන් දැනගනි කියන එකයි පජානාති. අර අනික් පුද්ගලයා නප්පජානාති කියන්නේ තමන් තුළ ඇතිවන වෙනස, තමන් මේ කතාවක්, ක්‍රියාවක්, සිතුවිල්ලක් කරනකොට, ඔය මොන මොනවා හරි කරනකොට තමන්ට ඒකෙන් උරුම වන ප්‍රතිඵලය තමන් නොදක්නාකම තමා නප්පජානාති. එතකොට මේ පජානාති නප්පජානාති කියන වචන දෙකම බෞද්ධයෙක් හැටියට තේරුම් ගන්න ඕන. ත්‍රිපිටකයේ හැම සූත්‍රයකම මේ වචන දෙක කොහේ හෝ පොඩ්ඩක් හෝ තියෙනවා. නමුත් ඕ දෙකම වැරදියට පරිවර්තනය කළා තියෙන්නේ. නප්පජානාති කියන තැනට දැන නොගනී කියලා, පජානාති කියන තැනට දැනගනී කියලා. ජානතෝ කිව්වොත් ඔන්න දැනගනී. නැතුව නප්පජානාති පජානාති කියන වචන දෙක මාගදී භාෂාවේ වෙන වචන දෙකක්. පජානාති පජානත්තෝ පජානාති පස්සතෝ ජානතෝ පස්සතෝ. ජානතෝ පස්සතෝ කියන්නේ දැනුමයි දැක්මයි. නප්පජානාති පජානාති කියන්නේ ඊට වඩා එහා ගිය දැනුම් වචන දෙකක්. මේ වචන දෙකේ හරය අර්ථය තේරුම යථා පරිදි තේරුම් ගන්න බැරි විදියට සියලු ත්‍රිපිටක ධර්ම සිංහලට පරිවර්තනය කරලා විකෘති කරලා තියෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. තමන්ගේ හිතේ තමන් යහපත් වැඩක් කරනකොට, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට තමන්ගේ හිතේ යහපත් පැත්තට හිතේ වෙනසක් වෙනවා. ක්‍රියාකාරීත්වය වෙනසක් වෙනවා. චේතනාව වෙනසක් වෙනවා. ඒක නිවැරදිව දැන ගැනීමයි පජානාති. තමන් යම් හොඳක් හෝ නරකක් හෝ ක්‍රියාවක් හෝ කරනකොට තමන්ට ඒකෙන් උරුම වන ඵලය, ප්‍රතිඵලය හොඳද නරකද කියලා නොදැනීමයි නප්පජානාති. ඉතින් ඒක ඒ දෙපැත්තම යථා පරිදි තේරුම් ගත්ත පුද්ගලයාට පමණයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. අර නප්පජානාති පුද්ගලයා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා කර්මය උරුම කරගන්නවා. ඒ පුද්ගලයා අනුසය උපද්දවා ගන්නවා. ආසය හැටියට ගති උපද්දා ගන්නවා. සසරට බැඳෙන ක්‍රියාකාරකම් කරනවා. උපාදානයෙන් මිදී නිදහස් වෙන්න බැරුව. ඉතින් ඒක නිසා ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් ඔබ මේ උපාදානයත් උපාදානයේ මිදී නිදහසෙන්නට ඔබ නිවැරදිවම තේරුම් ගත යුතු කළ යුතු ක්‍රියාත්මක කළ යුතු දේත් අර අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං එහෙම නැත්නම් ආස්වාදය ආස්වාදය හැටියට දැනගැනීමත් ආස්වාදයේ ආදීනවයන් අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං හැටියට දැනගැනීමත් මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං යථා භූතං පජානාති නම් චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණයෙන් නිස්සරණයට පත්වීම නිවන හැටියටත් තේරුම් ගන්න ඕන. ඔබ ඒ ටික තේරුම් ගත්තොත් ඔබ සිල් රැක්කත් නොරැක්කත් දන් දුන්නත් නොදුන්නත් අර බාහ්‍ය දාරු වීරයතුමා සන්තති අමාත්‍යතුමා කුකුටාති රජුව මේ වගේ මඟපල් ලබන්න නම් උපකාර වෙන්නේ ඔය දාන සීල භාවනාවට වඩා එකත් උවමනයි එකත් හොඳයි ඒක යහපත්. නමුත් නිවන් දකින්න උපාදානයෙන් මිදෙන්න අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න ඕන තමන්ගේ ක්‍රියාව කතාව සිතුවිල්ල කරේ. එහෙම නැත්නම් පංචස්කන්ධය කරේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම තණ්හාවෙන් උපාදානය කරගන්නේ ඒක පිළිබඳ යථා භූත ඥාන දර්ශනයක් නැති නිසායි. ආස්වාදයේ ආදීනවත් තියෙන බව නොදන්නා නිසායි. ආදීනවයෙන් මිදී නිදහසෙන්න බැරි නිසායි. නිස්සරණයට පත්වෙන මාර්ගයක් නොදක්නා නොදන්නා නිසායි. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම මේ උපාදානයෙන් මිදී නිදහසෙන්න මේක ඇතිවෙන්නේ උපාදානය ඔබේ හිතේ වෙන කොහෙවත් තියෙන වෙන කාගේවත් උපාදානය ඔබේ නෝන මහත්තයාගේ මහත්තයාගේ දුවගේ පුතාගේ අම්මගේ තාත්තගේ යාළුවෙකුගේ මිත්‍රයෙකුගේ උපාදානය ඔබට අයින් කරන්න බෑ. ඔබේ හිතේ උපාදානය ඇතිවෙන්නේ ඒක පමණයි ඔබට අයින් කරන්න පුළුවන්. ඔබ ඒකෙන් මිදී නිදහස් වුණොත් ඔබ මඟඵලලාභීෙක් වෙනවා. ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඔබ ධර්මමාර්ගය තේරුම් ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳයි එහෙනම් දැන් කීප දෙනෙක් ඉන්නා නිසා අපි විනාඩි කීපයක් විනාඩි 20ක් විතර අවස්ථාව ලබා දෙනවා ඔබටත් මේ දවල් හිල්ලා අද උදේ හිල් දානය දෙන්නටත් දවල් දානය දෙන්නටත් පැමිණි පින්වත් පිරිසටත් මොනවා හෝ ප්‍රශ්නයක් ගැටලුවක් නොදන්නා තැනක් නොතේරෙන තැනක් තියෙනවා නම් එකත් අහන්න අවස්ථාවක් ලබා දෙනවා. ඔය FM මයික් එකක් ඉදිරිපත් කරන්න. ඔව්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි විනාඩි 20ක් ලබා දෙනවා. අවසරයි අනුබුදු පියාණෙනි. පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධය කියනකොට අජත්ත බාහිර දෙකම ඒ වෙලාවේ හිතට එන්න ඕනේද? දැන් මෙහෙමයි. පංචස්කන්ධය කිව්වම කන්ද කියන්නේ ගොඩක්. මේ ගොඩේ තියෙන 11 ගොඩක්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, අජ්ජත්තික රූප, බහිද්ද රූප, ඊන රූප, ප්‍රනීත රූප, සන්තිකේවා ළඟ රූප දුර රූප 11යි. ඔය 11ම දැන් ඔය ඉඳගෙන ඉන්නකොට ඔය විදිහටම එනවා. එන්න පුළුවන්. ඔය දැන් මේ ඇහෙන් දකින රූප නෙමෙයි මේ කිව්වේ. ඔය රූප කිව්වේ දැන් මේ සිංහල භාෂාවේ තියෙන රූප නෙමෙයි. මේ මාගදී භාෂාවේ රූප කිව්වොත් රූප යං රූපං යථා රූපං ඒව රූපං මෙම නොයෙක් අවස්ථාවල කියනවා. මේ සිංහල භාෂාවේ රූපයි මාගදී භාෂාවේ රූපයි අද පටලවගෙන. ඒ වගේම තවත් එකක් පටලවගෙන තියෙනවා. අර අභිධර්මයේ තියෙන රූප කලාප 28ක්. ඒකයි මේ රූපයිත් කලවම් කරගෙන පටලවගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ පංචස්කන්ධය කිව්වොත් යම් රූපං කිව්වොත් එක් රූපස්කන්ධය කිව්වොත් ඒක ඔබේ හිතේ වර්තමාන මොහොතේ සමහරට අතීත රූපයක් එනවා අනාගත රූපයක් එනවා වර්තමාන රූපයක් එනවා අජ්ජත්තික රූපයක් බහිද්ධා රූපයක් දුර රූපයක් ළඟ රූපයක් සියුම් ප්‍රණීත රූපයක් හීන රූපයක් ඒ වගේ එනවා එකලොස් ආකාරයකටම ওই රූපයක් එන්න පුළුවන් ওই රූපේට තණ්හාවක් ඇති වෙන්නත් පුළුවන් තණ්හාවක් ඇති වෙලා උපාදානයෙන් කෙලවර වෙන්නත් පුළුවන් කෙලවර වුණොත් ඔබ තුල අනුසය උපදිනවා සමුදය බිහි වෙනවා ගතියක් හැටියට ඉදිරියට ඵල විපාක දෙන දෙයක් ශේෂ වෙනවා මහා ප්‍රඥන් වහන්ස සමුදයංච කියන අර්ථයමේද උදයංගම කියන අවස්ථාව වෙන්නේ ඔව් උදයංගම කිව්වත් හරි නමුත් නියමම වචනේ තමයි සමුදයංච දැන් උදයංගම කිව්වහම අපි හිතමුකෝ දැන් දරුවෙක් කුසකට මව් කුසකට ඔක්කාන්ති වෙන අවස්ථාව සමුදයංච නමුත් මාස 10ක් ගිහිලා දරුවා බිහි වෙන අවස්ථාවයි උදයංගම උපත්තියක් ලබන අවස්ථාව දැන් මේ මාගදී භාෂාවේ තබත් වචනයක් තියෙනවා මේකට අදාළව ප්‍රායෝගිකව උප්පජ්ජති උප්පාදෝ උපදින අවස්ථාව දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තේරුණාද එතකොට මේ උප්පජ්ජති අවස්ථාවේ තමයි සමුදයංච දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන සෝතංච පටිච්ච සද්දං උප්පජ්ජති සෝත විඥාන ගානංච පටිච්ච ගන්ධං උප්පජ්ජති දිවාපච්ච රස කාය පටිච්ච පොට්ටබ්බ මනස ඇහැට කණ්ඨ නාසයට දිවට කයට මනට හයට රූපයක්මයි අරමුණු වෙන්නේ ඇහැට චක්කු රූප කනට සෝත රූප දිවට ගාන රූප මේ ජීවා රූප කයට පහස පොට්ටබ්බ රූප මනසට ධම්ම රූප ඒ වගේම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හිතේ ක්‍රියාත්මක වෙලා කෙලවර වෙනවා උපාදානය ඒ අසුතවත් පුතක් යන පුද්ගලයාගේ හිතේ නමුත් සුතවත් අරි ශ්‍රාවකයා දන්නවා මේකේ ආදීනව සහ මේකෙ මිදෙන නිසරණ ඒ අනුව උගුලට අහුවෙන්නේ නැහැ නමුත් ආස්වාදයේ විතරයි පෘථග්ජන පුද්ගලයා ලකින්නේ ආස්වාදයේ විතරයි ආස්වාදයට ලොබ වෙනවා අර මාළුවා ඇම කෑවා වගේ වෙනවා ඇමට උගුලට අහුවෙනවා මාරයා උගුල අතරලා තියෙනවා ආස්වාදයක් ලෝකෙ තියෙනවා ප්‍රියමනාප දේ මිහිරි මధుර දේ ඇහැට කන්ට නාසයට දිවට ගහට ප්‍රියමනාප දේවල් ලෝකෙ තියෙනවා ඒවා බැලුවට වරදක් නැහැ ඒවා තණ්හාවෙන් උපාදානය කරගන්න හොඳද ඒතන් මම ඒසෝහමස් මේ ඒසෝය කිය මගේ කරගන්න මගේ සංතේකයට අයිතියට පාලනයට ගන්න යන්න හොඳද එහෙම යන පෘථග් යන පුද්ගලයෝ අන්සේට නිරෝගී සුව ජීවන ආතන කරන විනාඩි කීපයක් තියෙනවා තව ප්‍රශ්න දෙකක් අහනවා නම් නැත්නම් ඉතින් අපි අවස්ථාව දෙනවා අන්තර්ජාලයට අවසරයි අනුබුදු පියාණනි මං අවස්ථා තුනකදී කම්මේ සිදුවෙන ආකාරය දැනගන්න වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා මත්වතුර පානය කරනවා තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාට කෙනෙක් බඩේ අමාරුවක් වගේ දෙයක් සනීප වෙනවා කියන බලාපොරොත්තුවෙන් මත්වතුර දෙනවා තවත් කෙනෙක් ඉන්නවා එයා මත්තර පාවිච්චි කරන්නේ එයා වෙනියම් පානයක් කෝල වර්ගයක් හෝ වෙනියම් දෙයක් කැමැත්තෙන් ආසාවෙන් පානය කරනවා මේ අවස්ථාවේදී කම්මේ සිදුවන ආකාරය විග්‍රහ කරන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලාසි දැන් මෙහෙමයි එක් පුද්ගලයෙක් ඒකට ඇබ්බැහි වෙලා ඒකට තණ්හාවක් ඇති වෙලා ඒක උපාදානය කරගෙන මත් වතුර පුරුද්දක් හැටියට ගන්නවා ඒ පුද්ගලයාට අර මත් වතුර නැතුවම බැරි වෙලා යනවා මත් වතුර නිසා කය බලියක ආකාරයට එන කබලින්කාර ආහාර සංචේතන ආහාර සම්පස් ආහාර විඥාන ආහාර පුද්ගලයා උපදිනවා උපාදානය සිද්ධ වෙනවා ඒ පුද්ගලයා නොමගට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ පුද්ගලයාට අර තමන්ගේ අස්සාදං ආදීනංච නිස්සරණංච හෝ විපරිණාම ධම්ම හෝ මේක තේරුම් ගන්න බෑ මොකද ඒ පුද්ගලයා මොනවා හෝ මත් වතුර බොන්න එක නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරනවා අසීමාණෙන් ඒක කටයුතු කරනවා ඒ නිසා ඒ පුද්ගලයාට ඒකෙන් වෙනකන් වෙනසක් ඒ වෙනසක් ඇති කර ගන්නකම් ඒක තේරුම් ගන්නකම් මේකෙන් මිදී නිදහස් වෙන්න බෑ නමුත් යම් කිසි කෙනෙක් පුරුද්දක් හැටියට නෙමෙයි බේතක් හැටියට ඖෂධයක් හැටියට සමහරිට මොකක් හෝ වැඩි අමාරුවක් ඇදුනහම කවුරු හරි කියන්න පුළුවන් මේ විස්කි පොඩ්ඩක් ගත්තොත් ඒක මේ පොඩ්ඩක් ගත්තොත් ඒක සනීපෙලා ඒකෙන් ඒක ලෙඩේ සනීප වෙනවා ඒ පුද්ගලයාට ඒක ඇබ්බැහි වෙන්නෙත් නැහැ ඒකෙන් ඒ පුද්ගලයා උපාදානය කරගන්නෙත් නැහැ ඒක පුරුද්දක් හැටියට ගන්නෙත් නැහැ ඒ පුද්ගලයාට ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් තණ්හාවක් ඇති වෙන්නෙත් නැහැ උපාදානයක් ඇති වෙන්නෙත් නැහැ නමුත් අර ඔබ කිව්ව තුන්වෙනි පුද්ගලයා මේවා නෙමේ වෙන දෙයක් පුරුද්දක් හැටියට වෙන දෙයක් අපි හිතමුකෝ පැනවීම කියලා ඒ පැනවීම පුරුද්දක් හැටියට ගන්නකොටත් මේකට අර විඥාන ආහාර සංචේතන ආහාර කබලින්කාර ආහාර ලැබෙනවා ඒ අනුව ඒක ඒ පුද්ගලයාටත් ඒකත් නිච්චසේ සුඛසේ අත්ථසේ දකින්න නිසා ඒ විදිහට ඒකත් හැබැයි වෙලා පුරුද්දක්සේ ඒ පුද්ගලයාට ඒකෙන් මිදෙන්න බැරි නම් ඒ පුද්ගලයාත් තාම අසුතවත් පුතා කියන පුද්ගලයෙක් ඒක නිසා මේක ඒ පුද්ගලයා යම් කිසි දෙනෙක් යම් දෙයකට ඇබ්බැහි වෙලා නම් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ අසීමාණයෙන් ගන්නවා. තණ්හාවෙන් උපාදානය කර ගැනීමෙන් කෙලවර වෙනවා. ඒක වැරදි. කවුරු ගත්තත් කොහොම කළත් ඒ හැම දෙයක්ම ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගන්න හොඳ නැහැ. අවසරයි මහා ප්‍රඥාන් වහන්ස අවිද්‍යා මූල පටිසම්පාදේන සංඛාර ක්‍රියාකාරීත්වයත් පංචස්කන්ධේන සංඛාර ක්‍රියාකාරීත්වයත් අතරේ සිදුවෙන ක්‍රියාකාරීත්වය දෙකම එකයිද ස්වාමීන් වහන්ස දෙකම එකයි බුද්ධ දේශනාවේ කොහේ කිව්වත් සංඛාර කියන වචනේ වචන දෙකක් සංඛ්‍යාන්නේ එක වචනයක් කාර කියන්නේ තව වචනයක් හැබැයි මේකට ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු පුද්ගලයොත් අද ඔය සම්මත අර සම්මත සමන මහන ආමුදුව මොකද කියන්නේ මේක මේ වචන දෙක සංකාර තේරුම් ගන්න බැරුව එක වචනයක් හැටියට සංස්කාර වැරදි වචනයක් පාවිච්චි කරනවා මේක තියෙන සංස්කාර නෙමෙයි මේක තියෙන සංකාර කියන වචන දෙක වචන දෙකක් සංකයන්නේ රාගයෙන් දේශයෙන් මොහෙන් යමක් එකතු කරගන්න අල්ලගන්න උපාදානය කරගන්න තණ්හාවෙන් එක්ක ගැටෙන්න ඇලෙන්න මුලා වෙන්න තුනෙන් එකකටම තුනටම සංකියනවා කාර කියන්නේ කරන ක්‍රියාකාරකම් වචනින් වෙන්න පුළුවන් ක්‍රියාවෙන් වෙන්න පුළුවන් කතාවෙන් වෙන්න පුළුවන් හිතින් වෙන්න පුළුවන් කයින් වෙන්න පුළුවන් ඒ ඔක්කොම කාර එතකොට දැන් මෙහෙමයි මේක දැන් තව තැනක තියෙනවා සබ්බේ සංඛාරා සබ්බේ සංඛාරා කිව්වහම තව එහා යනවා මොනවද අභිසංඛාරත් එකතු වෙනවා එතකොට සංඛාර එක වචනයක් අභිසංඛාර වුණාම ඊට වඩා ගැඹුරුයි අභිසංඛාර තුනක් තියෙනවා පුඤ්ඤාභිසංඛාර අනිඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරත් සංඛාර සංඛාර කරනවා නම් සමුදේ බිහි වෙනවා සංකටයක් සකස් වෙනවා පැවැත්මට හේතු වෙන දෙයක් උපාදානය කරගන්න කොහෙද උපාදානය වෙන්නේ හිතේ උපාදානයක් හිටේ ඇති වෙනවා. සංකටේ බිහි වෙන්නේ කොහෙද? තමන්ගේ මනෝමය කාය තුල. උපාදානය ඇති වෙන්නේ කොහෙද? මනෝමය කාය තුල. සංකාරයක් නිසා. ඒකනේ බුදුහාමුදුරුවෝ සබ්බේ සංකාරා අනිච්ඡාති. යදා පඤ්ඤාය පස්සති යථා භූත ඥාන දර්ශනයෙන් පසක් කොට දැකගෙන අත නිබ්බින්දති දුක්ඛේ. එතනදිම සංකාරයේ උපදින තැනදිම ඒක අනිච්ච බව දුක්ඛ බව තේරුම් අරගෙන එතනින්ම නිබ්බිදෙන්න නිබ්බිදා වෙන්න ඕන. නොබැඳී නිදහස් වෙන්න ඕන. ඒ සමග්ගෝ එයම නිවනට මාර්ගයයි. එනිසා මේ සංකාර කියන වචනේ බුද්ධ දේශනාවේ පංචස්කන්ධය තුලත් සංකාර තියෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාද විග්‍රහයේ පංචස් සංකාර තියෙනවා. අභිසංකාර හැටියටත් වචන තියෙනවා. තව නොඑක ආකාරයට සංකාර කියන වචන තියෙනවා. කොතන තිබුණත් එකම තේරුම වචන දෙකක් මෙතන එකක් නෙමේ. වචන එකක් හැටියට නෙමේ ගන්න තියෙන්නේ. සංකාර දෙකට බෙදන්න පුළුවන්. සං එකක් කාර එකක්. එතකොට ස්වාමීන් වහන්සේ මේ පංචස්කන්ධය කියන්නේ මේ සෝභා දහමෙන් අපිට මේ පාවිච්චි කරන්න ලැබෙන ධර්මතාවයක්ද ස්වාමීන් වහන්ස? ඔව්, පංචස්කන්ධයේ භාවිතා නොකර පරිහරණය නොකර පාවිච්චි නොකර ඔබට මොහොතක් ජීවත් වෙන්න බෑ. ඔබ හුස්ම ගන්නවා නම් ගන්නෙ මොනවද? පංචස්කන්ධයේ කොටස. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරෙන් කොටස. ඒක නිසා වතුර බොනවා නම් කෑම කනවා නම් ඇඳුම් අඳිනවා නම් ඔය මොනවද? ඒ පංචස්කන්ධය. ඒවා පරිහරණය කරන. හැබැයි ඒවා දැන් මගේ කියලා අරගත්ත ගමන් ඒතන් මම මේසෝ හමත් මේසෝ අර පංචස්කන්ධේම උපාදානය කරගන්නවා. ඒක තමයි උපාදානය. මේ සාමාන්‍ය මේ සිංහල මිනිස්සුන්ට මේ සිංහල භාෂාවේ මේ ඉගැන්වලා තියෙන වැරද නිසා මේ ආගමේ උගන්වලා තියෙන අටුවා ටීකාවල වැරද නිසා මේ පංචස්කන්ධ උපාදානය තේරුම් ගන්න බෑ. මේ උපාදානය මිදී නිදහස් වෙන්න බෑ. උපාදානයමයි කරගන්න ඕන දෙයක් උපාදානය කරගන්නවා හිටෙන්. මේක බොහොම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට උපාදානය සිද්ධ වෙලා ඉවරයි. අන්සේට නිදුක් නිරෝගී සුව අත් වේවා ප්‍රාර්ථනා කරමි. හොඳයි, එහෙනම් මං හිතන්නේ වෙන අද වැඩි පිටසක් නැති නිසා වෙන මොකවත් ප්‍රශ්නයක් නැහැ. හෙටත් අපි ධර්ම දේශනාවක් කරනවා. හෙට උදේ 8:30 ඉඳන් 11 දක්වා. හෙටත් දානෙ දෙන්න එන පිරිස ඇවිල්ලා ප්‍රශ්න අහයි. අද අපි දැන් මෙතකින් මේ මෙතන අයගේ ප්‍රශ්න ඇහිම නවත්තලා අන්තර්ජාලයෙන් දැන් මාසයකට කිට්ටු වුණා. අපිට ධර්ම සාකච්ඡාවක් පවත්වන්න බැරි වුණා. ඒක නිසා මේ මාර්තු මාසේ අද තමා පළමු වෙනවට අන්තර්ජාලය හරහා මේ ඔන්ලයින් ප්‍රශ්නවලට උත්තර දෙන්න කල්පනා කරන්නේ. ඒ ලැබිලා තියෙන සියලු ප්‍රශ්නවලට අද සහයට අපි පිළිතුරු සපයන්න බලාපොරොත්තු. අද එන්න එවන්න පුළුවන්, හෙටත් එවන්න පුළුවන්. අවසරයි. අවුරුදු 1800ක පමණ කාලයක් වැසි යටපත්ත තිබූ උතුම් සිරිසත් ධර්මය අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා ඥාන සහිතව නැවත මතු කළ යුගයේ මහා ප්‍රඥන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය වේවා කියත්, අධර්මයේ දුරු වී මේ උතුම් සිරිසත් ධර්මය මේ හෙළබිම් බැබලේවා කියත් සත්‍ය ක්‍රියා බලය පතරවමි. අපි සියලුම දෙනා මදක් අද මේ මොහොතේ අධිෂ්ඨාන කරමු. සාදු සාදු සාදු සුපත්ය සිලුම් දෙනම්. ගෞරවණීය අරිහතුන් වහන්සේ අවසරයි. සංකාර සිතක් රූප වේදනා සංඥා සංකාර විඥාන ලෙසින් ක්‍රියා කරන අතර ක්‍රියාසිතක් රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා ලෙස ක්‍රියාකරන්නේ යයි මා වටහාගෙන ඇත. එසේනම් අව්‍යාකත සිතක ක්‍රියාව රූප වේදනා සංඥාවලින් පසුව විස්තරවන්නේ කෙසේද? අව්‍යාකත සිතක් රූපෙ තියෙනවා, වේදනාවක් නැහැ, වේගයක් නැහැ, ආවේගයක් නැහැ, චිත්තාවේගයක් නැහැ, සංචේතන නැහැ, සම්පස්ස නැහැ, සංකාර නැහැ. ඒ නිසා සංකාර නැහැ, විඥාන නැහැ. ඒක නිසා අර සබ්බචිත්ත සාධාරණ තුන රූප වේදනා සංඥා එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්, අව්‍යාගත සිතක ඊට හා යන්නේ. නමුත් අර සංකාර සිතක සංකාර උපදිනවා, ඒ අනුව විඥානය උපදිනවා. ක්‍රියා සිතක සංකාර උපදින්නට එනවා. උපදිනකොටම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් යථා භූත ඥාන දර්ශනයෙන් දැක්ක ගමන් ඒක ක්‍රියා සිතක් වෙනවා. ඒ අනුව විඥානය නෙමේ උපදින්නේ ප්‍රඥාව. ඒ අනුව පිරිසිදු වෙනවා, හිත පිරිසිදු වෙනවා. අර හිත කිලුඩු වෙනවා සංකාර සිතෙන්, හිත පිරිසිදු වෙනවා විඥාන සිතෙන්. හිතේ පිරිසිදු වීමක් හෝ කිලුඩු වීමක් හෝ වෙනසක් හෝ මොකක් හෝ ඇති වෙන්නේ නැහැ අභ්‍යාගත සිතකින්. මොකද තමයි ඒක රූපෙන් එහාට යන්නේ නැහැ. ඒකයි හේතුව. අවසරයි ගෞරවනීය අරියතුන් වහන්සේ. රාග ද්වේෂ මෝහ ඇතිවන්නේ අපගේ ප්‍රියමින්ම යොදා අරමුණ වලට යම් බලාපොරොත්තු ඇතිව බැඳෙන නිසා වන අතර එම බලාපොරොත්තු ඇතිවන්නේ අපේ සිතට දැනෙන යම් අඩුවක් නිසා නේද? මෙම අපේ සිතේ ඇති බලාපොරොත්තු සහ දැනෙන අඩු බව යන වචන අඩංගු සූත්‍ර දේශනා සහ මාගේදී ශබ්ද සංඥා මොනවාද අනුකම්පාවෙන් පහදා දෙන්න සහ මෙය මදක් පැහැදිලි කර දෙන්න. නෑ, ඊට වඩා තවත් පොඩ්ඩක් එහාට ගිය දැනුමක් ලබා ගන්න ඕන. මේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයට අරමුණු වන ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන නිසා පුද්ගලයා පෘථග්ජන පුද්ගලයා අසුදාත් පුද්ගජන පුද්ගලයා ආමිස සුවයක් විඳිනවා, ආස්වාදයක් ආස්වාදනය කරනවා, පිනවා පිනවා ආස්වාදනය කරනවා. අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එහෙම නැත්නම් ඒ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වූ ප්‍රියමනාපදේ පිළිබඳව ඒ පුද්ගලයා සංචේතනා පවත්වනවා, සම්පස්ස වෙනවා, සංකාර කරලා සමුදේ බිහි කරගෙන සංකතයක් හදාගෙන අනුසය උපද්දවා ගන්න. අර සුතවත් අටිය ශාවකයාත් ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට හයටම ඔය දේවල් දකිනවා. ඒ පුද්ගලයාටත් යම් ආකාරයකට මේ වගේ දේවල් දැක්කහම අර නන්දති අභිනන්දති වෙන්නේ එනකොටම අර අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං එහෙම නැත්නම් නේතං මම නේසෝවාමස්මි නමේසෝවත්තාති තේරුම් අරගෙන එක්ක අර සමුදයං චත්තංගවං චසාදං ජාදීනවං ච විපරිණාමය තේරුම් අරගෙන ඒ පුද්ගලයා න නන්දති න අභිනන්දති න අභිවදති න අජ්ජෝසායතිත්‍තති තස්ස න අනුසයං අනුසේති. අනුසය උපදින්නේ නවත්තරම. මේක තමා සුතවත් අරිය ශාවකයාත් අසුතවත් පෘථග්ජන පුද්ගලයාත් දෙන්න. එතකොට අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ සංචේතනා පවත්වල පිනව පිනව ආස්වාදයක් ආමිස සුවයක් ලබනවා. ඒ ආමිස සුවයෙන් ඒ පුද්ගලයා යම් කිසි ආස්වාදයක් ලබනවා. ඒ ආමිස සුවය ඒ ආස්වාදය ඒ පුද්ගලයාට මහා බරක් වටිනවා. නමුත් සුතවත් අරිය ශාවකයා දන්නවා මේ ආස්වාදේ මේ ආමිස සුවේ ආදීනව තියෙනවා කියලා. මේක නිච්ච නෑ අනිච්චං. මේක ඒ විදිහට පාත්තන්න බෑ. සැපසේ සුඛතේ කෙලවර වෙන්නේ දුකෙන්. මේක විපරිණාමයට පත් වෙනවා. මේ තුනම තේරුම් ගත්ත පුද්ගලයා අර ආස්වාදෙන් ලොබ වෙන්නේ නෑ. ආදීනව දැකලා ඒක අනුව චන්ද්‍රාග විනේ පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණයෙන් නිස්සරණයට පත් වෙනවා. උපාදානයෙන් මිදෙනවා, තණ්හාවෙන් මිදෙනවා. එතකොට මේක ක්‍රියා කරන්න ඕන දෙයක්. මේක පුද්ගලයා තේරුම් ගන්න ඕන දෙයක්. භාවිතයට ගන්න ඕන දෙයක්. නමුත් ඒක ගැන අර අසුතවත් පුතග්ජන පුද්ගලයා මේක තියෙන භයානකකම නොදන්නා නිසා, මේකෙන් තමන්ට උරුමන කර්මය නොපෙනෙන නිසා, මේක විපාකය නොදන්නා නිසා, මේක හේතුඵල ධර්මයට බහගල බලන්න නොදන්නා නිසා, ඒ ආස්වාදයේ ආමිෂ සුවයක් හැටියට විඳලා අර උගුලට අහුවෙනවා. ඒක උගුලක්, මායාවේ උගුලක්. නමුත් සුතවත් අරිසාවකයා මේක උගුල දැක්කා, ඒකෙන් මිදුණා, ඒකෙන් මිදී නිදහස් වෙන චන්ද්‍රාග විනේ පිටා චන්ද්‍රාග ප්‍රාග පහණේ නිසරණයටපත් වෙනවා. උපාදානයෙන් මිදෙනවා, තණ්හාවෙන් මිදෙනවා. ඒ පුද්ගලයා අනුසය හකස් කරගන්නේ, ආශය සකස් කරගන්නේ. මේ දෙපැත්තම දකින්න ඕන. දෙපැත්තම දැකලා තමන් කොයි පැත්තේ ඉන්නේ කියලා හිතන්න ඕන. තමන් ඕම කරනවද? එහෙම නැත්නම් නැද්ද? දැක් කරන්නේ නැත්නම්, තේරුම් නොගත්තනම් ඔබ අසුතවත් පුතක් යන පුද්ගලයෙක්. ඔබ යථාපදිදි මේක තේරුම් අරගෙන කරනවා නම්, සිල් රැක්කේ නැතත්, දන් දුන්නේ නැතත්, පින්කම් නොකලත්, භාවනා නොකලත් ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ඔබ කොයිතරම් සිල් රැක්කත්, ඔය දස සිල්, පාමනීර සිල්, උපසම්පදා සිල් රැක්කත්, මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං යථාපරිදි තේරුම් ගත්ත, අර අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙම තේරුම් ගත්තට හරියන්නේ නැහැ. ඒක වැරදි වචන තුනක්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වචන තුනක් බුද්ධ දේශනාවේ, බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං. මේ යථා භූතං පජානාති. යථා භූත ඥාන දර්ශනයෙන් පසක් කොට තමන් තුළින් තමන් දකිනවනම් අන්න ඒ පුද්ගලයා සමනාවා බ්‍රාහ්මණා, මඟ බලවන්න සුදුසු පුද්ගලෙන් බවට පත් වෙනවා. අවසරයි අරියතුන් වහන්ස. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං යනුවෙන් සඳහන් වීමෙන් කියවෙන්නේ ශරීරයට පහස පටිච්ච වීම නිසා කාය විඥානය උපදින බවයි. ඒ අනුව ශරීරයට කාය කියලත් මාගධී භාෂාවෙන් කියවිලා තියෙනවා නේද? කාය කියන්නේ ක්‍රියාකාරකම. ශරීරයෙන් කරන ක්‍රියාකාරකමක් කාය. දැන් ඇහෙන් කරන ක්‍රියාකාරකම චක්කුංච පටිච්ච රූපේච, කනෙන් කරන ක්‍රියාකාරකම සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධං, නාහෙන් ජීවා පටිච්ච රසා, කාය පටිච්ච පොට්ටබ්බ, මේ ශරීරයෙන් කරන පොට්ටබ්බ පහස ලබන ක්‍රම එක කායංච පටිච්ච. ඊට පස්සේ මනසෙන් කරන එක මනාච පටිච්ච ධම්මේච. හයක් තියෙනවා. හයෙන්ම පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානය කරගන්න. අතිගෞරවනීය අරිහතුන් වහන්ස, ධානලාභියෙකු අනරිය ධානයකට සමවැදී දින 7ක් අකණ්ඩව ගත කළහොත් රාග දේශ මෝහ ගති තාවකාලිකව හෝ යටපත් කර ඇති බැවින් විඥාණයට ආහාර නොලැබීම නිසා මියදෙන බැවින් එම පුද්ගලයා නිවනටපත් නොවන්නේද? නෑ, කිසිසේත්ම නෑ. ඒ පුද්ගලයා ධානය උපාදානය කර, අන්න එතන තමා වැඩි. දැන් මේ උපාදානය කරගත්ත ධානය තමා ආස්වාදය. ඒක තමා මේ පුද්ගල සූත්‍ර අංගුත්තර නිකායේ චතුත්ථක නිපායතේ තියෙනවා පුද්ගල සූත්‍ර ගණනාවක්. මේ පුද්ගල සූත්‍ර සියල්ලෙම කියලා තියෙන්නේ මේ ධානය උපාදානය කරගත්තත්, පින උපාදානය කරගත්තත් නිවන වැහෙන උපාදානය උපාදාන. එතකොට ඒ උපාදානය කරලා ඒ පුද්ගලයා දවස් 7ක් ඒ ධානයේ ආසාදේ කළ ධානයෙන් පිරියෙන්නේ නැතුව ඉපදුනොත් බ්‍රහ්ම සාපයත්වයට ගිහිල්ලා අසඤ්ඤ තලයට ගිහිල්ලා නිවන් දකින්නේ නැහැ. අසඤ්ඤ තලයට ගිහිල්ලා බ්‍රහ්මත්වයට ත්‍ත්වයට අසඤ්ඤ තලයට යනවා. ආයිසරයක් ඒ ශක්තිය අවසන් කළාම එතෙන් මොකවත් කරන්න බෑ. ඒක විපාක අවස්ථාවක් පමණයි. බ්‍රහ්මත්වය, දේවත්වය, ඒ විපාකයේ ගෙවිලා ඉවර වෙලා හතර අපායෙන් එකකට එන්න පුළුවන් කියලා පුද්ගල සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා. මොකද ඒ පුද්ගලයාගේ ධානය උපාදානය තියෙනවා. පින උපාදානය කරගත්තත් එහෙමයි. පුද්ගලයෙක් සත්වයක් අවස්ථාවක් තැනක් සිවුරක් උපාදානය කරගත්තත් හාමුදුරුනමක් එහෙමයි. දැන් අර සිවුර උපාදානය කරගත්ත හාමුදුරුව අර ඉනිකුණෙක් වෙලා, එහෙම මැක්කෙක් වෙලා අර සිවුරේ උපාදානය කරගෙන දැන් සිවුරේ ඉන්න. එහෙම තියෙනවා. ඒක නිසා මොනවා හෝ උපාදානය කර ගත්තත් උපාදානය කරගන්න හිටෙන් ඒ අනුව ඔබගේ හිටේ ඒ උපාදානයට අදාළව පටිසන්ධියක් නිමිත්තක් ගතියක් ඇතිවෙනවා. අවසරය අරියතුන් වහන්ස, රාගක්කේ දේශක්කේ මෝහක්කේ කරමින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගචර්යාව අනුගමනය කරන බුද්ධ පුත්‍රයෙකු හෝ බුද්ධ දියණේක වී අරිහත් ධජය පැළඳීමට රජයේ හෝ මොනෑම් තැනක හෝ ලියාපදිංචි විය යුතුය යන නීතිය බුදුපියාණන් වහන්සේ පැනවූ බුද්ධ ආඥාවක්ද ඒ ත්‍රිපිටකයේ හෝ වෙනයම් ධම්ම අටුවාවක සඳහන් වී තිබෙනවා? කිසිම තැනක නෑ. මේක මේ ආගමේ නීතියක්. මේක මේ බුද්ධ ධර්මයේ එකක් නෙමේ, බුද්ධ ආගමේ. බුද්ධ ආගමේ ඇත්ත වශයෙන්ම මේක මේ ඉංග්‍රීසි රජයෙන් කරපු උගුලක්. මේ විහාර දේවාලගම් පනත කියලා එකක් අරගෙන ඉංග්‍රීසි ආණ්ඩුව තමයි දැන් ඉංග්‍රීසි ආණ්ඩුව එnde ඉස්සෙල්ලා මේ රටේ රජවරු හිටියා. ওই රජවරු ඉන්නකොට කිසිම දවසක මේ රටේ තේරුම් ගත් අරගෙන හෝ තේරුම් නැතුව හෝ මහන වූ සිවුරු ඇඳගත්ත සිල්මෑනියුත් හාමුදුරුවෝ හිටියා. කොහේවත් ලියාපදිංචියක් තිබුණෙත් නැහැ. කොහේවත් ඔයගේ සම්මත ලේඛන ගත කරලා තිබුණේ නැහැ. නමුත් මේ විහාර දේවාලගම් පනතක් ඉංග්‍රීසින් ගෙනාවට පස්සේ මේ විහාර දේවාලගම් පනත යටතේ ඉඩකඩම් වස්තුව පන්සල් පොල්ලතු කුඹුරු අරවා මේවා උපාදානය කරගෙන හිටියා. මේවට රණ්ඩු ඇති වෙනවා, මේවට නඩු හැබ යනවා, මේවා එක එක අය ඒවට ඇන කොටා ගන්නවා. ඒවෙන් බේරෙන්න මේ වගේ ලියාපදිංචියක් ඇති කළා. මේ වගේ විහාර දේවාල ගම්පන්තුල මොකද අර විහාරයේ නායකකම භාරකාරකම මේ වගේ දේවල් වලට නීතියක් අවශ්‍ය වුණා. ඒව අනුව තමයි මේ ඔය විහාර දේවාල ගම්පන්ත යටතේ බුද්ධ ආගමේ බුද්ධ ශාසන අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවක් තියලා මේ ලියාපදිංචි කරන්නේ. එහෙම අවශ්‍යතාවයක් කිසිසේත්ම මේ රටෙත් ලෝකෙත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අර සම්මත නීතියක් තියෙනවා රටේ. ඒ සම්මත නීතිය අනුව අපි ඒ නීතිය පිළිපදින්න බැඳිලා තියෙනවා. නමුත් ඒ නීතියට වඩා කෝටියක් වාරයක් බලවත් ඉන්ද්‍රිය සංවරයෙන් තමන්ගේ මේ නිවන් මඟ තේරුම් අරගෙන තමන්ගේ කටයුතු කරනවා නම් ඒවා අර ඉන්ද්‍රිය සංවරයේ පත්‍ය සංවරයේ පාතුමුඛ සංවරයේ පිහිටා කටයුතු කරනවා නම් අපිට ඒ නීති අපි නීති වලට යටත් වෙන්න ඕනෙත් නැහැ. නමුත් ඒ නීති අපි ඉබේම ඒවා රැකෙනවා. ඒ නිසා අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දක්වනවා නම් අනුන්ගේ කටයුතු වලට යන්නෙත් නැහැ. අපි උපාදානය කරගන්නෙත් නැහැ. අනුන්ගේ ඉඩ කඩම් බතු පිටි අපි ගල්ලන්න යන්නෙත් නැහැ. පන්සල් අල්ලන්නෙත් නැහැ. විහාර දේවාලගම් පනත යටතේ තියෙන ඉඩ කඩම් අල්ලන්නෙත් නැහැ. පන්සල් අල්ලන්න යන්නෙත් නැහැ. ඒ අනුව අපි ඒවා උපාදානය කරගන්නෙත් නැහැ. ඒ නිසා ලියාපදිංචියෙන් වැඩකුත් නැහැ. නමුත් පුද්ගලයෙක් හැටියට අපිටත් අයිඩෙන්ටි කාඩ් නම්බර් එකක්, ලියාපදිංචියක්, ඡන්ද බලයක් ඒවා තියෙනවා. ඒටි ඒවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට මේ ලංකාවේ ඉපන්න පුද්ගලයෙක් හැටියට අවුරුදු 18ක් 20ක් ගියාම ඇති වෙන කෙනෙක්. නමුත් ඒ මහණ වුණාට පස්සේ ඉතින් අර සම්මතයෙන් නම වෙනස් කරනවා, සම්මතයෙන් ලියාපදිංචි වෙනස් වෙනවා. නමුත් ඒ අර බෞද්ධයෙක් හැටියට හෝ ආමුදුර නමක් හැටියට හෝ ලියාපදිංචි වෙන එක විහාරගම් දේපාල පන්ති හැටියට මේ සුද්ධ ඇති කරපු වෙනසක්. නැතුව ඒක අවශ්‍යතාවයක් නෙමෙයි. අවසරය අරියතුන් වහන්ස, ද්වේෂයකින් ගැටීමේදී මෙත්තානුස්සතිය වැඩිවීමට පෙර එහි වේගය අඩු කර ගැනීමට 1, 2, 3, 4, 5 ලෙස ගණන් කරන ලෙස ඔබ වහන්සේ දේශනා කළා. එලෙසම දී ගන්නවා ලෙස එන අරමුණකට කාම විතක්ක විචාර පැවැත්වීමේදී එහි වේගය අඩු කර ගැනීමට කළ හැකි සම්ම ප්‍රයෝග තිබේද? තියෙනවා. එක්කම්ම සවිතක්ක සවිචාර වැඩිවීම, එහෙම නැත්නම් අසුභානුස්සතිය වැඩිවීම, එහෙම නැත්නම් ද්වේෂයන් නම් ආවේ මෙත්තානුස්සතිය වැඩිවීම, අව්‍යාපාද සවිතක්ක සවිචාර පැවැත්වීම. මේක අර නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනුභවංගමේති කියලා සූත්‍ර ධර්ම ගණනාවකම මේකට මේකෙන් මිදෙන හැටි තියෙනවා. දීගංවර සංඝ දෙකේම මිදෙන ක්‍රම පැහැදිලිව බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක තියෙනවා. අවසරය රහතන් වහන්සේ, සද්දස්ස ගුලපුත්තස්ස වූ අයෙක් හිරිවඩන බෝධිආසලට ගොස් බුද්ධ ශක්තියේ අනුගත වීම සඳහා කුමක් කළ යුතුද? මොකද්ද ආයහන්නක ප්‍රශ්නේ? සද්දස්ස ගුලපුත්තස්ස වූ අයෙක් හිරිවඩන බෝධිආසලට ගොස් බුද්ධ ශක්තියේ අනුගත වීම සඳහා කුමක් කළ යුතුද? සද්දස්ස ගුලපුත්තස්ස වූ පුද්ගලයෙකුට හිරිවඩන බෝධිය ගාවට ගියොත් ඒ පුද්ගලයා පඳුරු බඳින්නේ නැහැ. මල් පූජා කරන්නේත් නැති වෙයි සමහර විටක. සමහර විටක මල් පූජා කළත් වරදක් නැහැ. නමුත් ඒ සද්දස්ස කුල පුත්තස්ස පුද්ගලයා පිරිවඩුන්නේ බෝධිය ගාවට හෝ ඉසිම්බැස්සගල බෝධීන් වහන්සේ ගාවට හෝ එවම බුදුගලට හෝ බඹරගලට හෝ ඒ ස්ථාන හතරෙන් කොයික තැනකට හෝ ගියලා මේ බුදුපියාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ ඒ බෝධීන් වහන්සේ ගාවදී කරගත්ත ඒ දේ සිහිපත් කරන්න ඕන. ඒ තමන්ගේ හිතේ තිබුණු කෙලෙස් මුල් තුන නික්ලේශී තත්ත්වයට පත් කරගත්තා බව උදුරා දැම්මා. රාග බව, දේශ බව, මෝහ බව සදාටම සහමුලින්ම උදුරා දැම්මා. මේක සිහිපත් කළා තමන්ගේ හිතෙත් ඒ වර්තමාන මොහොතේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් විනාඩි 3-4කට 5කට තමන්ට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඒ පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් ඒ නික්ලේශී සිතක් පැවැත් වූ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ බව තේරුම් අරගෙන ඒ බුද්ධ ශක්තියට තමනුත් අනුගත වෙන බවට අදිෂ්ඨානයක් ඇති කරගෙන තමන් තුළින් සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරන්න ඕන. සියලු දෙනාට අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති වලට එහා ගිය ශක්තියක්, බුද්ධ ශක්තියක්, සුදු කිරණ ශක්තියක් තමන් තුළ ඇති වෙනවා. ඒ අනුව තමන්ගේ හිතේ අර විශ්වයේ ශක්තියේ තියෙන බුද්ධ ශක්තිය මේ බව උදුරා දමූ උත්තමයාණන් වහන්සේලාගේ මනසේ තියෙන ශක්තියට තමන් අනුගත වෙනවා. ඒකයි බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ. එතකොට තමන්ටත් මේ සද්දස්ස කුල පුත්තස්සයන්ට පමණක් දස නියානං සංවේජනියන් තත්ත්වයට පත් වෙන්න, සෝතාපන්න ඵලයට පත් වෙන්නට මඟ පෑදෙනවා. ඒක තමයි ක්‍රමය. හැබැයි අසුතවත් පුතඥන පුද්ගලයෙක්, එහෙම නැත්නම් මේ සද්දස්ස කුල පුත්තස්ස නොවන කෙනෙක් බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කළ යුතු දේ දන්නේ නැහැ, කරන දේ දන්නේ නැහැ. ඒ පුද්ගලයා කරන්නේ පඳුරු බඳී ඉල්ලයි, යාඥා කරයි, පාම් පත්තු කරයි, මල් පූජා කරයි, හඳුන් ගූරු පත්තු කරයි, තම තමන්ට මොන මොනවා හෝ අවශ්‍ය දේවල් ඉල්ලයි, විභාගේ පාස් කරගන්න ඉල්ලයි, ලෙඩේ හොඳ කරගන්න ඉල්ලයි, එහෙම නැත්නම් මොන මොනවා හරි තව භෞතික ලෞකික වශයෙන් දේවල් ඉල්ලයි, යාඥා කරයි, ප්‍රාර්ථනා කරයි. ඒක සද්දස්ස කුල පුත්තස්සේකුගේ ක්‍රියාවක් නෙමේ. ඒක නිසා සද්දස්ස කුල පුත්තස්ස වූ කිසිදු කෙනෙක් ඒ බෝධීන් වහන්සේ ගාවින් යමක් ඉල්ලන්නේ, යාඥා කරන්නේ, ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වෙන්නේ ඒ බෝධීන් වහන්සේ ගාවින් බුද්ධ ශක්තියට අනුගත වෙන ක්‍රමය නිවැරදිව දැනගෙන ඒ සඳහා විතරක් අවශ්‍ය කටයුතු ක්‍රියාකාරකම් කරනවා. අවසරය රහතන් වහන්සේ, තමන් අතින් නොදනුවත්ව තවත් සතෙක් මරණයට පත් වූ බව දැක්කම ඒ මොහොතේ ඒ සත්වයාගෙන් සමාව අරගෙන ඒ සත්වයාට පින් දී ණයෙන් නිදහස් වේයි සිතීම නිවැරදිද? නැතහොත් ඒ මොහොතේ එවැනි තමා අතින් නොදනුවත්ව මරණයට පත් වූ සියලු සතුන්ගෙන් සමාවගෙන සහ ඒ සත්වයන්ගෙනුත් සමාවගත ගැනීම නිවැරදිද? සියලු සත්වයන්ගෙන් ඒ වගේ පරම්පරා ගණනාවක තමන් අතින් કોઈ එක සතෙක් නෙමේ මේ සියලු සත්වයන්ට තමන් අබේ දාණය දෙනවා. ඒ වගේම ඒ සත්වයන්ටත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවල කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා දැන් එක සත්වයෙක් තමන් අතින් මැරුණා නම් ඒ සත්වයාට විතරක් නෙමේ සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ සත්වයාටත් පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ සත්වයාටත් මෛත්‍රී කරන්න ඕනේ. ඒ වගේ සංහතියකටම මෛත්‍රී කරන්න ඕනේ. මෛත්‍රී, කරුණා, මුදිතා දක්වලා කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළාම ඒකෙන් මිදී නිදහස් වෙනවා. මොකද චේතනාවක් ඇතුව මැරුවේ නැති නිසා. හැබැයි චේතනාවක් ඇතුව මැරුවා නම් ඒකත් දැනගත්ත කාලෙක කමා කරගෙන මේවා කරගන්න යම් පුළුවන්. නමුත් වැය කරන්න සිද්ධ වෙනවා. එකයි වෙනස. අවසරය හරියට වහන්ස දස සංයෝජන ඕරන් භාග සංයෝජන ඉවත් කරන විට බුද්ධං භාග සංයෝජන පහීන වෙනවාද? දැන් මෙහෙමයි, සංයෝජන කියන්නේ මේ සංසාර ගමනට බැඳෙන බැමි 10ක්. සංයෝජන කියන්නේ බැමි 10ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡිතා, සීලබ්බත පරාමාස තුනත්, කාමරාග පටික දෙකත්, රූපරාග අරූපරාග, මාන උද්දච්ච අවිද්‍යා පහත් 10ක් තියෙනවා. මේ 10ෙන් දැන් අරහත් ත්වයට පත් වෙන්න නම් මිනිස්සෙක් හැටියට උපාදානයේ මිදී නිදහස් වන ගමන් රාගක්කේ, දේසක්කේ, මෝහක්කේ ගණ ගමන් දස සංයෝජනම උද්දම් භාගිය, ඕරම් භාගිය දෙකම එකටම කැඩිලා කැපිලා ඉවත් වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ තව සංයෝජන පහක් ඉතුරු වෙනවා. ඒවට කියනවා උද්දම් භාගිය සංයෝජන. මේ උද්දම් භාගිය සංයෝජන අර අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයෙක් මිය පරලොව ගියොත් අර උද්දම් භාගිය සංයෝජන නැති කරන්න, ඉවත් කරන්න, අස් කරන්න ක්‍රමයක් නැහැ. ඒක ඉබේ නැති වෙනවා. එතකොට මිනිස්සෙකුට විතරයි මේ උද්දම් භාගිය ඕරම් භාගිය කියලා සංයෝජන දෙකකට බෙදන්න පුළුවනුත් උද්දම් භාගිය ඕරම් භාගිය සංයෝජන 10ම නැති කළා අරහත් ඵලයට පත් වෙන්නට පුළුවන් මිනිස්සෙකුට පමණයි. නමුත් අර අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා අර බිමට බර වෙන ඕරම් භාගිය සංයෝජන පහෙන් මිදුනට පස්සේ ඒ පුද්ගලයාට මේ බිමට අඩිය තියන්න බෑ. වගේම ඒ පුද්ගලයාට කාම ලෝකෙක, සුගති ලෝකෙක න ආගාමි ඇමතෙන්න බැරි නිසා ඒ පුද්ගලයාගේ අනුසය අලුතෙන් ඉපදෙන්නේ නැහැ. අර පෙර තිබුණු යම් මුලක් විතරක් ඉබේම නැති වෙලා යනවා. ඒක නිසා උද්දම් භාගිය සංයෝජන ඉබේම ප්‍රහාණය වෙලා යනවා අනාගාමි ඵලයට පත් වූ පසුව. ඒක කාලයක් යනවා. නමුත් ඒක ඉබේ යනවා. එතෙන්දී ඒ පුද්ගලයාට පින්කම් කරන්න හෝ කුසලයක් කරන්න හෝ වෙනම භාවනාවක් කරන්න හෝ වෙන මොකක්වත් ක්‍රමයක් ඇත්ති නැහැ. ඉතින් ඒක නිසා මේ ඕරම් භාගිය සංයෝජන පහ පමණයි තේරුම් අරගෙන අයින් කරන්න ඕනේ. ඉතුරු ඒවා ඉබේම නැති වෙයි. හැබැයි අරහත් ඵලයට පත් වෙන පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මිනිසෙක් හැටියටම උද්දම් භාගිය ඕරම් භාගිය දෙකම එකවර නැති කළා අරහත් ඵලයට පත් වෙන. අරහත් ඵලයට පත් වෙනකොට උද්දම් භාගිය ඕරම් භාගිය 10ෙම මිදී නිදහස් වෙනවා සදාටම සාමුලින්. නමුත් අර අනාගාමි ඵලයට පත් වුණාම පත් වෙනකොට ඕරම් භාගිය විතරයි තියෙන්නේ, උද්දම් භාගිය ඉතුරු වෙනවා. උද්දම් භාගිය සංයෝජන නැතිකරන්න මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඒක ඉබේම ගිනි පුපුරක් නිවිලා යනවා වගේ නිවිලායි. නමුත් ඒ කාලය තුල යම් ආකාරයක මේ පැවැත්ම තුල කොහේ හෝ අර මනුමේකාය තාම අර නිදහස් වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න තෙන්ට ආවි නැහැ. ඒකයි වෙනස. අවසරයි. මෙම ප්‍රශ්නය සමහර විට ස්වාමීන් වහන්ස පෘථග්ජන ස්වාමි පරිශේකු බිරිඳ සමග ගිහිගේ වාසය කරන ආකාරයේ සැසඳීමක් වන්න පුළුවන්. ප්‍රශ්නය මෙයයි. පෘථග්ජන ස්වාමි පුරුෂයෙක් ගිහිගේ බිරිඳ සමග ඒ කටයුතු කරන ආකාරයේ පෘථග්ජන. ඔබ මේ ප්‍රශ්නේ සාමිනස අවසරය අරියතනස අනාගාමී ඵලයට පත් වූ ගිහි උපාසකයෙකු හෝ උපාසිකාවක් තම ස්වාමියා හෝ ස්වාමි දියණිය සමග තම දූ දරුවන් පෝෂණය කරමින් ගිහිගේ වාසය කරන්නේ කුමන ආකාරයකින් විය හැකිද? අනාගාමී ඵලයට පත් වූ කෙනෙක් ගැන අහන්නේ ප්‍රශ්න. දැන් එක්කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙලා අනිත් එක්කෙනා පෘථග්ජයන්. ඔව්. දැන් අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා තවදුරටත් අර ඕරම් භාගිය සංයෝජන පමණක් ඉවත් කළ නිසා, මේ කාමරාග පටික ඉවත් කළ නිසා උපාදානයෙන් විදී නිදහස්වෙලා. නමුත් එයා දන්නවා යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන. අයිතිවාසිකම් බලාපොරොත්තු අවම තත්ත්වයෙන් පවත්වන්න ඕන. ඒවගම තව නොයෙකුත් දේවල් ඒ තමන්ගේ දරුවන්ට ස්වාම පුරුෂයට ඒ කළ යුතු යුතුකම් වගකීම් තියෙනවා. ඒවා ඉටු කරනවා. දිගක නිසා ඒ පුද්ගලයා තව දුරටත් අර ඕරම්භාග උද්දම් බිමට බර වූ සංයෝජන කාමරාග පටික කියන දෙකත් ඒවගම සක්කායදිට විජිකිච්චිතා සීලබ්බස පරාමාස තියෙන සංසාර දෘෂ්ටියනුත් මිදී නිදහස් වුණා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා තාම යුතුකම් වගකීම් ඉටු කරනවා ඒ අනාගාමී ඵලයට පත් වූ පුද්ගලයා. නමුත් අනික් අය පෘථග්ජන වෙන්න පුළුවන් ළමයිත් අනික් සහකාරයත්. නමුත් ඒ යුතුකම් වගකීම් සියල්ල ඉටු කරනවා. එනිසා තරහ ගන්න නැහැ. ඒ වගේම අන්තවාදී අන්තගාමී ලෙස කටයුතු කරන්න ඒ පුද්ගලයා මේ අවශ්‍ය දේවල් දන්නවා, තීරුම් ගත්තා, ඒව කරනවා. උපාදානයෙන් තොරව, තණ්හාවෙන් තොරව. මෙච්චර අවසරය අරියතුන් වහන්ස, පුරාවිද්‍යා කටයුතු වල නිරත වන කෙනෙක් අපේ හෙළබුදු ඉතිහාසයේ පරම සත්‍ය දැන සිටියත් යම් යම් බාහිර බලපෑම් වලින් එන විරෝධතා නිසා සත්‍ය ප්‍රකාශ කිරීමට නොහැකිව අසරණ වී වැරදි ප්‍රකාශ නිකුත් කළොත් අරිය උපවාදයන්ට ලක් වෙනවාද? අනිවාර්යයෙන්ම දැන් ඔය පුරාවිද්‍යා කොමසාරිස් කියලා පුද්ගලයෙක් මේ මාසෙකට විතර දෙකකට ඉස්සෙල්ලා පත් වුණා. මේ පුද්ගලයා මොකක් හරි හේතුවක් ඇති. නමුත් ඒ පුද්ගලයා මේක ආර්යෝපාදයක් විතරක් නෙමෙයි ආනන්තරිය පාප කර්මයකටත් ඉහළ පාපයක් කරගත්තා වගේ මට පේන්නේ. මේ වගේ දේවල් කියාගන්න බැරි තරම් අපි ඒ පුද්ගලයාටත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සිටින් මෛත්‍රී කරන්න ඕන. මේ වගේ කර්මයක් කරගැනීමෙන් වැළකෙන්න කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඒ පුද්ගලයාටත් ඕවගේ ප්‍රකාශයක් කිරීමෙන් මේ ඇති වූ සිද්ධියෙන් ඒ පුද්ගලයාටත් අයහපතක් වෙන්න එපා කියලා අපි අධිෂ්ඨානයක් ඇති කරන්න ඕනේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මනුස්සයෙක් ඇටියට මේ හෙළබිමේ මේ බුද්ධ දේතේ මේ බුද්ධ ශක්තිය තියෙන තැනට ගිහිල්ලා මේ බුද්ධ ශක්තියට නිග්‍රහ කරන කටයුතු කරලා මේ බුදුහාමුදුරුවෝ ඉපදුන තැන නෙමේ මම ගියටවත් මේක පිළිගන්නේ නැහැ, මම මේක මේ වැඩේ කරන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ මේ උපත මෙතන නෙමෙයි කියලා කියන්නේ කියලා පූර්ණ නිගමනයක් ඇතුව කටයුතු කිරීම බෞද්ධයේ කැටියට නොකළ යුතු දෙයක්, සිද්ධ නොවිය යුතු දෙයක්. තේරුම් නොගත්ත කෙනෙක් මං හිතන්නේ ඔය පුද්ගලයාට මේකේ තියෙන ආදීනව ශේෂයක්වත් තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක්. මේක උපාදානය කරගෙන දෘෂ්ටිගත වෙලා කටයුතු කරපු පුද්ගලයෙක් කරන පුද්ගලයෙක්. මේකෙන් අපි ඒ පුද්ගලයාටත් අනුකම්පා කරන්න ඕනේ. මේ අඥානකම නිසා, මේ නොදන්නාකම නිසා, මේ තේරුම් ගත්තේ නැති නිසා මොකක් හරි පොඩි උපාධියක් කරලා උපාධියට ඕක ලියලා ඇති. ඉතින් ඒකින්ද උපාධියට ඉගෙන ගත්ත දේ දිස්ත්‍රිගත වෙලා තියෙන නිසා පරම සත්‍ය නිර්මල ධර්මයේ තේරුම් ගත්තේ නැහැ, මේ බුද්ධ ශක්තිය තේරුම් ගත්තේ නැහැ. මේ බුද්ධ ශක්තිය තේරුම් නොගෙන මේ වගේ කරන කර්මයන්, මේ වගේ කරන විපාක උරුමන වැඩ ඒ පුද්ගලයාට කොයි ආකාරයට පරිසන්දේදි කියන්න මට නම් කියන්න බෑ. ඒ නිසා මේක මේ බුද්ධ දේශයක්, මේ බුද්ධ ශක්තිය, මේ බුද්ධ ධර්මයේ මතු වූ අවස්ථාවේ ඕවගේ ප්‍රතිඵල බොහොම ඉක්මනටම ලැබෙනවා, ඉක්මනටම එනවා. නමුත් අපි ඒ පුද්ගලයාටත් අනුකම්පාවෙන් කියනවා මේක කොහොම හරි කමා කරගෙන මේ මිදී නිදහස් වෙන්න ඒ පුද්ගලයාටත් අයහපතක් නොවන ආකාරයට කටයුතු කරන්නට අපි අදිෂ්ඨානයක් ඇති කරන අපි ඒ පුද්ගලයාටත් අනුකම්පා කරන්න ඕන. ඒ නොදන්නා නිසා, මේ තේරුම් නොගත්ත නිසා, මේ මෙතන මේ ස්ථානයේ තියෙන වැදගත්කම, වටිනාකම මම අදිෂ්ඨානයක් කරනවා ඒ පුද්ගලයාටත් ඇස්පනා පිටම මේ ඔය මාසයක් දෙකක් ඇතුළතම මේ ස්ථානයේ තියෙන වැදගත්කම අඩුගානේ හීනෙන්වත් පෙනිලා ඒ පුද්ගලයා වෙනස් වෙන්න ඕන, වෙනස් වෙයි. ඉතින් ඒක නිසා අපි මේ බුද්ධ ශක්තියට අනුගත වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ රටේ ලෝකෙත් ඉන්නවා. ලක්ෂ 20ක් 30ක් විතර උතන ගිහිලා බුද්ධ ශක්තියට අනුගත වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනා අපි එකතු වෙලා අපි සත්‍යක්‍රියාවක් කරනවා. මේ බුද්ධ ශක්තිය තියෙන, මේ බෝධීන් වහන්සේ ගාව තියෙන මේ ශක්තිය, මේ බලය, ඒ බලයෙන් පරම සත්‍ය එලි වෙලා පරම සත්‍ය මතු වෙලා මේ බුද්ධ ශක්තිය මේ නිර්මල ධර්මය මතු වෙන්නට ඒ මේ අපි විවුර්ත කරපු මාර්ගය තවදුරටත් ලෝකයාට යහපතක් වෙන්න සෙතක් වෙන්න ශාන්තියක් වෙන්න තවත් බොහෝ දෙනෙකුට මඟපල් ලබන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඒ ස්ථානයේ පිරිසිදුව විවුර්ත වෙන්න කියලා අපි අදිස්ථානයක් ඇති කරන සියලු දෙනා සාදුකාරයක් දීලා අපි පින්වනවා. ඔයාගේ මෝඩ මිනිස්සු ඉන්නවා, ඔයාගේ අඥාන මිනිස්සු ඉන්නවා, ඔයාගේ නොදන්නා මිනිස්සු ඉන්නවා. අර උගත්කමෙන් උගෙන් ගත්ත දෙයින් ඒ පුද්ගලයෝ මත් වෙලා උගත්කමෙන් මත් වෙලා ඒ මිනිස්සු අනිපාර සමහර විටක මේක දැන දැනම යම් යම් අය රවට්ටන්න හෝ යම් යම් අයගේ කැමැත්ත ලබා ගන්න කලා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම දැන දැනම මේක කළත් නොදැන කළත් මේක ආර්යෝපාදයක්. ආර්යෝපාදයට ඉහළ ගිය ලොකු කර්මයක් හේතුව තම දාස් ගානකගේ ලක්ෂ ගානකගේ නිවන් මඟ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට තියෙන හැකියාව වහන ක්‍රියාවක් තමා, කතාවක් තමා, තීරණයක් තමා එවන් මෝඩ අඥාන පුද්ගලයෝ අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක අපි නොබියව ප්‍රකාශ කරනවා, සිංහනාද කරලා ප්‍රකාශ කරනවා. මේ බුද්ධ ශක්තියට අනුගත වීම මේ බුදු පියාණන් වහන්සේ මේ අපේ බුදුන් ඉන්දියාවේ බුදුවරු ඉන්න ඇති. නමුත් මේ හෙළඹීමේ මේ ජම්බුද්දීපේ මේ ධර්මය කියා දුන්න මේ මග කියා දුන්න බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ හෙළඹීමේ ජම්බුද්දීපේ මේ සිව්හෙළේ වෙන කොහෙවත් නෙමෙයි. ඉන්දියාවේ බුදුවරු උපදුණා, ඒ ඔය මුනිවරු උපදුණා. දැන් ඉන්දියාවේ ජෛන ඔය හුඟක් මේ ඒවා ගෞතම බුදු කෙනෙක් ඉපදලා තියෙනවා ඉන්දියාවේ. ඔය ශිලාදිත්ත රජුගේ කාලේ ලියපු දිව්‍ය අවධානී ලලිත විත්තරේ ගෞතම බුදු කෙනෙක් ඉන්නවා. ඒ වගේම අර බුද්ධාංශ දේශනාවෙත් අතීතයේ ඉන්දියාවෙත් ගෞතම බුදු කෙනෙක් මුනිවරයෙක් ඉපදලා තියෙනවා. නමුත් මේ හෙළඹීමේ ජම්බුද්දීපේ මේ ධර්මය කියා දුන්න මේ මගඵල ලැබූ මේ අරහත්ත්වයට පත් වූ ගෞතම මහා මුනිඳුන් වහන්සේ, ශාක්‍ය මුනිඳුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ හෙළඹීමේ. ඒක නිසා අපි මේ කතා කරන්නේ මේ හෙළඹීමේ මේ ජම්බුද්දීපේ මේ ධර්මය කියා දුන්න, මේ මග කියා දුන්න, මේ නිවන් දැක්ක අරහත් ඵලයට පත් වූ අපේ බුදු පියාණන් වහන්සේ ගැනයි අපි කියන්නේ. ඉන්දියාවේ බුදුවරු ගැන ඒගොල්ලෝ කතා කරනවා. ඉන්දියාවේ බුදුවරු ඉන්නවා, බුදු වුණා. ඒක ඒ බුද්ධත්වය ඒ අර ජෛන මුනිවරුත් හිටියා. එහෙමත් ඒගොල්ලොත් බුදු වුණයි කියලා කියනවා. ඒවත් ඒ අපි පිළිගන්නවා ඉන්දියාවේ. නමුත් මේ හෙළඹීමේ බුදු වූ අපේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මය කියා දුන්න, මේ ත්‍රිපිටකය ධර්මය අපිට කියා දුන්න, මේ මග කියා දුන්න, දුකෙන් මිදෙන මග කියා දුන්න ගෞතම බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් වූ තැන් තමා ඔය හිට වඩුන්න. ඒක පරම සත්‍යයක්. මේ පරම සත්‍ය සත්‍ය නම් මේ සත්‍යක්‍රියා බලයෙන්, මේ අදිෂ්ඨාන බලයෙන් මේක බොහොම ළඟදී මෑතකදීම සියලු කරුණු විවෘත වෙලා පරම සත්‍ය එළි වේවා කියලා අපි සියලු දෙනා අදිෂ්ඨාන කරමු. අවසරයි අනුබුදු පියාණන් වහන්ස, මට ඉල්ලීමකුයි ප්‍රශ්නෙකුයි තියෙනවා මේ ප්‍රකාශ කරන්න ජනාධිපතිතුමා සහ ඒ වගේම ඒ කැණීම් කරපු ඒ මහත්ම මහත්මියන්ටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අපි කරගත්ත සියලුම පින් අනුමෝදන් කරනවා. මේ මොහොතේ අපිට වජිරාචනයේ විවර කරලා දීලා තාද්දස්ස බුද්ධ පුලපුත්තයන්ට දොර විවර කර දීම ගැන ප්‍රථමයෙන්ම, ඒ වගේම තවත් ඉල්ලීමක් තියෙනවා මේ අපේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් සහ ඒ වගේම සම්මත ඉන්න සියලු දෙනා එතෙන්ට යනවා කිසිම අවබෝධයකින් තොරව. අවබෝධයෙන් යන කෙනා දන්නවා ස්ථානයේ කුමක්ද කියලා. එහෙම නිසා මං ඉල්ලා සිටිනවා යන අයගෙන් ඒ ඉන්න ස්වාමින් වහන්සේලාගෙන් කිසිම දෙයක් අහන්න නැතුව, දන්නේ නැති කෙනෙක්ගෙන් අහලා වැඩක් නැහැ නේ. ඒ ඇත්තොන්ට කරදර නොකර ඒ ඇත්තොන්ගේ ඒ කමටහන් කරගෙන ඒ ඇත්තොන්ට ඒ භාවනා කරගෙන ඉඳ සලස්සලා ඔබේ වැඩේ කරගන්න. ඔබට මේක සත්‍ය සොයා ගන්න ඕන නම් ඔබ මේ දහම අනුගමනය කරන්න කියලා මම ප්‍රථමයෙන්ම සියලුම රටවැසියන්ගෙන් ගම්වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ මට ප්‍රශ්නයක් තියෙනවා බුදු පියාණන් අහන්න. අනන්ත සංසාරේ කරගත්ත කම්මාවරණ අපි මඟඵලලාභීන්ට හෝ අපවාද කරලා තියෙනවා නම් මේ සසරි මඟඵල ලැබලා සිටියත් අර මුගලන් මහ රහතන් වහන්සේට වගේ ගෙවන්න සිද්ධ වෙනවා නේද? ඒවා ගෙවීමෙන් හතරෙන් එකක් වගේ ඉතිරි වෙන්නේ අපි මඟඵල ලැබපු නිසා නේද? ඒ ගැන පහදා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට ඉතුරු යුග මෙහෙවර කරන්න උතුම්ම ශක්තියක් වේවා, බලයක්ම වේවා, සහනයක්ම වේවා කියලා අදිටා. ඔව්, දැන් බුද්ධත්වයට පත් උනත්, අරහත් ත්වයට පත් උනත්, මගඵල ලැබුවත් වැය කරන්න කොටසක් ජීවත් වෙනවා. ජීවත් වෙනවා නම් ජීවිතේ පවත්වාගෙන යනවා නම් අරහතුන් වහන්සේ කෙනෙක් මේ පුණ්‍ය පාප දෙකේම වැය කරනවා. ඉතින් ඒක නිසා යම් යම් අය ඔය නොයෙකුත් ආකාරයෙන් මේ පුද පූජා සත්කාර සම්මාන දානමාන මේ වගේ දේවල් සැප පහසුකම් සලසන්නේ ඒවත් අර ප්‍රතිවිපාක වැය කිරීමක්. ඒ වගේ මේ යම් යම් ප්‍රශ්නවලට මේ මූණ දෙන්න සිද්ධ වෙනවා නම් දැන් බුදුහාමුදුරන්ට වගේ නොයෙකුත් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා නම් විවේචනය කළා නම් නින්දා ලබන්න ලැබුණා නම් පහස ලැබෙන්න ලැබුණා ඒවත් යම් ආකාරයක වැය කිරීමක්. ඒවට සියල්ල උපේක්ෂා සිටින් මූණ දෙන්න ඕන. මූණ දෙන්න ශක්තියක් ලැබෙනවා මගපල ලැබුවට පස්සේ. මොකද අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයෙක්. ඒක නිසා ඒවට සැලින්නේ නැහැ. න කම්පති න චලති න බයති න විසෝපති. ඒවා මිදිනවා. අනිත් පාර දැන් අපි මේ හොඳටම තේරුම් ගන්න ඕන මේ රටේ බෞද්ධයෝ ලක්ෂ ගාණක් ඉන්නවා. මේ රටේ ඉන්නවා කෝටි දෙකකුත් ලක්ෂ විස්සක් ලක්ෂ දෙසිය විස්සක්. මේකෙන් බෞද්ධයෝ ඉන්නේ නාමික බෞද්ධයෝ හෝ ඉන්නේ ලක්ෂ 155ක් වගේ ගාණක්. අනිත් ටික අබෞද්ධයෝ මුස්ලිම් කතෝලික හින්දු අය. එතකොට මේ ලක්ෂ 150ක් වූ බෞද්ධයන්ගෙන් ඇත්ත වශයෙන්ම මේ බුද්ධ ශක්තියට අනුගත වූ අය බෞද්ධයෝ කියන නියම බෞද්ධයෝ බොහොම 40ක් විතරයි ඉන්නේ. ටික අය සද්දස්ස කුල පුත්තස්ස තත්වය දන්නවා. නමුත් මේක යන්තම් කණින් කොණින් ඇහැරුණු ගමන්ම මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් උනේ මේ හෙළබිමේ ජම්බුද්දීපේ මේ හිරිවඩුන්නේ කියලා ඔය යන්තම් කණින් කොණින් ඇහුණු ගමන් යන මිනිස්සු ඉන්නවා. ගිහිල්ලා අර හාමුදුරුවන්ගෙන් තව නොයෙක් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන මෙතනද බුදුහාමුදුරුවෝ බුදුනේ ඒ පුද්ගලයෝ මේ සද්දස්ස කුල පුත්තස්ස නෙමේ ඒ පුද්ගලයෝ තමයි අපිට මේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ධර්මයක් දන්නෙත් නැහැ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න දන්නෙත් නැහැ, සද්දස්ස කුල පුත්තස්ස වෙන්න දන්නෙත් නැහැ. එහෙම පිරිස බහුතරයක් ඉන්නවා. එහෙම පිරිසත් ඔය යනවා වන්දනා කණ්ඩායම් යනකොට යනවා. ඒ අය තමයි අර හාමුදුරුවන්ට ගිහිල්ලා කරදර කරන්නෙත්, හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නෙත්, වැරදි වැඩ කරන්නෙත්, එතෙන්ට ගිහිල්ලා ඔය නොයෙකුත් දේවල් වැරදි වැඩ කරන්නේ. ඒ අයගෙන් තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයට අපි කීයටවත් අපි අනුදැනවදාරන්නේ, අපි නිර්දේශ කරන්නේ. ඒ අයට එතෙන්ට යන්න, එයාට ගියොත් එතෙන්ට ඒ වගේ තැනකට අවැඩක්මයි වෙන්නේ, වැඩක් වෙන්නේ නැහැ. සද්දස්ස කුල පුත්තස්ස එක් පමණයි එතෙන්ට යා යුත්තේ. අර අසුතවත් පුතක් ජන පුද්ගලයෝ එතෙන්ට ගියාට කිසිම ආරයක් ඵලයක් නැහැ. වෙන කොහේ හරි බෝධීන් වහන්සේකට ගාවට ගිහිල්ලා වැඳ ගන්නවා මිසක් එතෙන්ට යන්න එපයි කියන එකයි අපේ ඉල්ලීම ආයාචනය. ඔබ සද්දස්ස කුල පුත්තස්සෙක් වෙන තක් වෙන තාක්කල් ඒ බෝධීන් වහන්සේ ගාවට ඔබ නොයා යුතුයි. ඔබට යහපතක් වෙන්නේ නැහැ, අයහපතක්මයි වෙන්නේ. ඒක නිසා සද්දස්ස කුල පුත්තස්ස සත්‍යයට පත් වූ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙන්නට සුදුසුකම් ලැබූ අය පමණක් බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳ පුදා ගන්න. ඒ අය කීයටවත් පඳුරු බඳින්න යන්නෙත් නැහැ, තව මොනවත් අහන්නෙත් නැහැ, එතනින් හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැහැ. එතනින් හාමුදුරුවොත් අසුතවත් පුතක් යන පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව කේන්ටි ගස්සන්නත් එපා, ඒ පුද්ගලයාට ප්‍රශ්න අහන්නත් එපා, කරදර කරන්නත් අවශ්‍ය නැහැ. ඔබ ඔබේ ඒ සද්දස්ස කුල පුත්තස්ස සත්වයට පත් වූ අය එතෙන්ට ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගන්න විතරයි එතෙන්ට යා යුතු. වෙන මොකටවත් ඉල්ලීමක් යාඥාවක් ප්‍රාර්ථනාවක් ආයෝජනයක් කරන්න නෙමෙයි. අවසරයි අතිගෞරවනීය අරිහතුන් වහන්ස, මම මාලබේ ප්‍රදේශයෙන් ජගත් කතා කරන්නේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි සම්මත බුද්ධ ආගමේ අනිච්ච දුක්ඛ අනාත්ත වෙනුවට අටක්කරා තීනි පදං වෙනුවට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා පද තුනකින් මේ කන සම්පත්තිය අන්තර්ගතය ඒගොල්ලන්ට විග්‍රහ කරගන්න පුළුවන්ද? යම් ආකාරයකින් මේ පද තුන වෙනස් වුණත් කන සම්පත්තියේ අන්තර්ගතය නිච්ච සුඛ අත්වල අනිච්ච දුක්ඛ අනත්ත අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං තත්වය කුමන හෝ ක්‍රමයකින් එයයි එහි අන්තර්ගතය අවබෝධ කරගන්නවාද අවබෝධ කරගන්න පුළුවන්ද මේ ආකාරයට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන්. එහෙමනම් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් හඳුන්වාගෙන මේ අයට කන සම්පත්තියක් ලබන්න පුළුවන්ද? මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එන්න පුළුවන්ද? මඟඵල ලබන්න පුළුවන්ද කියන එකයි මගේ පළවෙනි ප්‍රශ්නය. ඔව්, දැන් අද අපි මේ සූත්‍ර ධර්ම හතරකම කියා දුන්නේ මේ විපරිණාම ධර්මය. අස්සාදං ආදීනවං නිස්සරණං. මේක තමයි විපරිණාම. මේ විපරිණාම ධර්මය ඊට පස්සේ අර සමුදයංච අත්තංගමංච ආස්සාදංච ආදීනවංච නිස්සරණංච විපරිණාම. මේ විපරිණාමය තේරුම් ගන්නකන් අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන තුන කිව්වට මේ අනාත්ම කියන එකේ විපරිණාම කියන අර්ථයක් තේරුමක් නැහැ, හරයක් නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මයේ තියෙන පළවෙනිම කාරණේ තමා මේ විපරිණාම ධර්මය තේරුම් ගන්න. දැන් ඔය ආගම් සියල්ලම අවිපරිණාම ධර්මයක්. එහෙම නැත්නම් අත්තාටියෝ වදෙය්‍ය, බැරි දෙයක් අත්තසේ ගැනීම. ඉතින් ඒක නිසා මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන වචන තුන එක්ක අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුන වෙනුවට අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වොත්, නිච්චයි සුඛයි ආත්මයි කිව්වොත් ඒක ධර්මය විකෘති කිරීමක් වෙනවා. ධම්මෝ අධම්මෝති දීපෙන්ති වෙනවා, අධම්මෝ ධම්මෝති දීපෙන්ති වෙනවා. ඒ වගේම බුද්ධ භාෂිතයේ ලපිතය අලපිතය අභාෂිතය කිරීමක් වෙනවා. ඒ වගේම ආචින්න දේශනා අනාචින්න දේශනාවක් කිරීමක් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අනාත්මක වචනේ පාවිච්චි කරනවා නම් එයාට විපරිණාම ධර්මය කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. මොකද අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියන කතාවක් තියෙනවා. නමුත් විපරිණාමය කියන්නේ විපරිණාමය තමා තුළින් දකින්න ඕන. සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනංච නිස්සරණංච තමා තුළින් දකින්න ඕන. එහෙම නැත්නම් ආස්වාදය ආදීන නිස්සරණේ ඒත් විපරිණාමය දකින්න ඕන. එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දකින්න ඕන. මේ දෙක දකින තාක්කල් උපාදානයේ මිදී නිදහස් වෙන්න බෑ. උපාදානයේ මිදී නිදහස් වෙනකම් පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්න බැරි නිසා මගපල් ලැබීමට හෝ සෝතාපන්න ඵලයට පත්වීමට හෝ ඒකම ඒ වචනෙම ඒ දිට්ඨියම ඒක වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියම මගපල් ලබන්න බාධකයක් වෙනවා. ඒක නිසා බොහෝ දෙනෙක් ඉන්නවා අර අනික් ඒවා ඔක්කොම හරියට කියලා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක විතරක් වැරදියට කියන අයත් ඉන්නවා. නමුත් ඒ අය තේරුම් ගන්න ඕන ඒක ආර්යෝපාදයක් වගේම ධර්මය අධර්මය කිරීමක්, බුද්ධ භාෂිතයේ ලපිතය අලපිතය අභාෂිතය කිරීමත්, ආචින්න දේශනාව අනාචින්න කිරීමත් නිසා ඒක අනන්තරිය පාප කර්මයකට උර දෙන තත්ත්වයකට පත්වෙනවා ඒ පුද්ගලයන්ට. දැන් මේක මොකද පොතේ ලියලා තියෙන නිසා, ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරන නිසා, දහම් පාසල්වල උගන්වන නිසා, බෞද්ධ පාලි විශ්වවිද්‍යාල උගන්වන නිසා, මහා පිරිවෙන්වල උගන්වන නිසා තාම කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් මෙච්චර මේ ධර්මය මෙච්චර මේ ත්‍රිපිටකයේ මේක පැහැදිලිව තියෙනවා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේකයි තේරුම් ගත යුත්තේ. මේක තේරුම් ගන්නා තාක්කල් උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. මඟපල් ලබන්නට පාර වැහෙනවා, මාර්ගය වැහෙනවා. දෙවනි ප්‍රශ්නය තමයි මේ සුඛ වේදනාවත් දුක වේදනාවත් අදුක්කම අසුඛ වේදනාවත් මේ තුල අදුක්කම අසුඛ වේදනාව යනුවෙන් එතරම් සුවත් නැති, දුකකුත් නැති, රත්වීමක් මත්වීමක් පිච්චීමක් නැති ස්වාභාවික තත්ත්වයක් වශයෙන් අවබෝධ කර ගැනීම හරහා පටිච්ච සමුප්පාදයේ අවිද්‍යා සංඛාර, එහෙම නැත්නම් අකුසල මූල අරමුණු, කුසල මූල අරමුණු, සංඛාර නොවන මනසිකාර, මෙන්න මේ සංඛාර නොවන මනසිකාර කියන තත්ත්වයත් ඔය කියන අදුක්කම අසුඛ තත්ත්වයේ ඒ එකම වූ තත්ත්වයක්ද? එහි අන්තර්ගතය ඒකෙන් පැහැදිලි කරගත යුත්තේ දෙකම එකක් ලෙසද මෙසේ පැහැදිලි කර ගැනීම නිවැරදිද? එහෙම නිවැරදි නැත්නම් ඒ දෙක අතර යම් වෙනසක් තියද? කරුණාවෙන් පහදා දෙන්න. ඔව් මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන එහෙම නැත්නම් චචක්ක සූත්‍රයේ තියෙන මේ වේදනා තුනක් තමයි සුඛ වේදනාව, දුක් වේදනාව, අදුක්කම අසුඛ වේදනාව. එතකොට මේ වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා එක පිනවා පිනවා ආස්වාදනය කරන ආමිෂ සුවයක්. දුක් වේදනාව විඳවා විඳවා ආස්වාදනය කරන එකත් ආමිෂ දුක්ඛයක්. ඒ වගේම අදුක්කම අසුඛ මන මන සංසන්දනය කර කර ආස්වාදනය කරන එකත් ආමිෂ සුවයක්. එතකොට මේ වේදනා තුනම පුද්ගලයෙක් විඳින අසුතාත් පුදක් යන පුද්ගලයෙක් විඳින වේදනා තුනම නිසා අර සුඛ වේදනාව නිසා තණ්හා අනුසය උපදිනවා, දුක් වේදනාව නිසා පටිඝානුසය උපදිනවා, අදුක්කම අසුඛ නිසා විද්‍යානුසය උපදිනවා. අනුසය උපදිනවා නම් ඒක නිවනට බාධායි. එතකොට මේ වේදනා නිසයි අනුසය උපදින්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අර අනිප්පත්තේ තියෙන්නේ උපේක්ඛාසිත. උපේක්ඛාව කිව්වහම වේදනාවෙන් තොරයි. රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර සිතක් තමයි සංඛාර උපේක්ඛා ඥානයේ තියෙන උපේක්ඛාසිතක් ඇති ආර්ය ශ්‍රාවකයාගේ සේක උපේක්ඛාව, ආර්ය උපේක්ඛාව. එතන වේදනාව එනවා. නමුත් වේදනාව ආමිෂ වේදනාවක් කරගන්නේ. ඒක නිරාමිෂ සුඛ, නිරාමිෂ දුක්ඛ, නිරාමිෂ අදුක්ඛම අසුඛ බවට පත් කරගන්න දන්නවා. ඉතින් ඒක නිසා ආර්ය ශ්‍රාවකයා මේ දුක පිනවා පිනවා විඳවා විඳවා මන මන ආමිෂයක් කරගන්න යන්නේ. ඒකයි වෙනස. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ත්‍රිපිටකයේම පරිවර්තනය කරලා තියෙන බොහෝ සූත්‍රවල මේ අදුක්කම අසුක මැදිහත් එහෙම නැත්නම් උපේක්ඛා කියලා දාලා තියෙනවා. උපේක්ඛා දැම්මොත් ඒක වේදනාවක් නෙමෙයි. උපේක්ඛා වේදනාවක් නෙමෙයි. උපේක්ඛා ඉන්ද්‍රිය. ඉතින් ඒක නිසා අදුක්කම අසුක කියන එක වේදනාවක්, සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම අසුක තුනම විඳවා විඳවා විඳවා ආමිෂයක් ලබා ගන්නා වේදනා තුනක්. උපේක්ඛාව වේදනාවක් නෙමේ. ඒක මදහත් තත්වයකුත් නෙමේ. ඊට වඩා වෙනස් වූ ඒ වේදනාවලින් මිදී අවේදිත වූ තත්වයකට පත් වෙන ධර්මතාවය. අවසරයි අරහතුන් වහන්ස, මම දොස්තර අශෝක ජයසේන කොළඹින් කතා කරන්නේ. ස්වාමීන් වහන්ස මට පැහැදිලි කරලා දෙන්න, සමාධි භාවනා සූත්‍රයේ වහන්සේ දා පෙන්වා දුන්න ඉති රූපං ඉති රූපස්ස සමුදයං ඉති රූපස්ස අත්තංගමෝ, අනේ ඒ අවස්ථාවේදී මේ අත්භාවයෙන් ගැනීම තමයි අත්තංගමෝ කියලා කිව්වද? මෙතන අද ධර්ම දේශනාවේදී විපරිණාමයේ අවස්ථා පහේදී දෙවනි අවස්ථාව හැටියට අස්තංගමය කියන එක නෑ. දැන් ලොකු වෙනසක් තියෙනවා වචන දෙකේ. මෙතන තියෙන්නේ සමුදයංච අත්තංග මංච. මේක මමත්කොයෙන් මගේ කොට ගන්නවා, ආස්වාදනය කරන අතුපතු දාලා. අතන තියෙන්නේ අත්තංග මා, අත්තංග මෝ. ඒ මම කොට ගැනීමේ මිදී නිදහස් වෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම අර මෙතන තියෙන්නේ මේ විපරිණාමයේ තේරුම් ගන්න පුළුවන් වෙන වචනයක් අත්තංග මංච. අතන අත්තංග මෝ කියන්නේ සමුදයෙන් මිදී නිදහස් වෙන. එමන් නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති කියන එකයි අත්තංග මෝ කියන්නේ. එතකොට ඒක පහේම රූප වේදනා සංඥා සංකාර විඥානෙම පහේම අත්තංග මෝ. අත්තංග මෝ කියන්නේ මම කොට ගැනීමෙන් මිදී නිදහස් වෙනවා. එමන් නැත්නම් නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්තාති හැටියට මමත්වයෙන් මිදී නිදහසනා කියන එකයි. එතන අත්තංගමා අත්තංගමෝ, මෙතන අත්තංග මංච කිව්වේ ඒක තමන්ගේ කොට ඒක ආස්වාදනය කරන ඒ විපරිණාමයේ තේරුම් ගත්තා. ඒකයි මේක තේරුම් දෙකක්, වචන දෙකක් තේරුම් දෙකක්. ප්‍රඥාණන් වහන්සේ මට දැනගන්න ඕන, දැන් මේ සමාජයේ සාපිසය ප්‍රජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබන්න අරිම දුර්ලභ අවස්ථාව. නමුත් මේ දුස්සල අවස්ථාවෙන් මේ සමාජයේ මනසත් පටලවාගත් බවින් සිටින බොහෝතරයක් නා ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒකට රාගයෙන් දේශයෙන් මෝහයෙන් මරිතෙලා කටයුතු කරනවා. එවැනි පුද්ගලයන්ට මරණයෙන් පසු නැවත මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්වත් ලබා ගන්න බෑ නේද කියන එක මට දැනගන්න අවශ්‍යයි. ඕ මහත්තයා, දැන් ඔතන මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කියන එකේ ගැඹුරු තේරුමක් තියෙනවා. මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ කියන්නේ මේ මනුෂ්‍ය ගුණධර්ම, සත්පුරුෂ ගුණධර්ම, අරිය ගුණධර්ම ප්‍රගුණ කරගන්නට තමන් තුළ පවත්වාගෙන යන්නට පුළුවන් තත්ත්වයට පත්වෙන පුද්ගලයයි මනුස්සත්ව පටිලාභෝ. දැන් අර පුද්ගලයාගේ අනික් අයගේ මනුස්ස රුවක් තියෙනවා, මිනිස් රූපයක් තියෙනවා. හැබැයි මිනිස් රූපයක් තිබ්බට අර මනුස්සත්ව ගුණධර්ම නෑ. මිනිස් ගුණධර්ම, මනුස්ස ගුණධර්ම නෑ. සත්පුරුෂ ගුණධර්ම නෑ. අරිය ගුණධර්ම නැත්නම් ඒ පුද්ගලයාට මිනිස් රුවක් ලැබුණට අර මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියන තත්ත්වයට ඒ පුද්ගලයා පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මනුස්සත්ව පටිලාභයට පත් වූ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම්, අන්න ඒ පුද්ගලයා මනුස්සත්ව පටිලාභෝ පරම දුර්ලභෝ තත්ත්වයේ තේරුම් ගත්ත පුද්ගලයෙක්. අනික් අය අයෝනිසෝ මනසිකාරයෙන් නම් කටයුතු කරන්නේ ඒ අයට අර මිනිස්රුවත් ඒ මනුස්සත්ව ප්‍රතිලාභයත් මතුවට අනාගතයට නොලැබෙන තත්ත්වයකට පත්වෙන්නට පුළුවන්. ඒක නිසා මේ මනුස්සත්ව ප්‍රතිලාභය කියන මිනිස්රුවක් ලැබිලා පුද්ගලයෙක් මනුසෙක් හැටියට ඉපදෙන්නේ එකක්. ඒ වගේම මනුස්සත්ව ප්‍රතිලාභය පරම දුර්ලභ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ ධර්මය තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි. ඉතින් ඒක නිසා මේ මිනිස් බවක් ලැබූ තරමටම මේ බුද්ධ ශක්තිය මේට නිග්‍රහ කරන මේ නොයෙකුත් ඔය උගත්කම් ඇතුව ඔය දැන් ඔය පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමා කරපු වැඩේ මනුස්සත්ව ප්‍රතිලාභයට ගැලපෙන දෙයක් නෙමෙයි. මේ බුද්ධ ශක්තියට අනුගත වූ අනුගත වෙන්න ඉන්න ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට පාරවානවා. ඒ පුද්ගලයන්ට මනුස්සත්වයක් නැති වෙනවා, පිරිහෙනවා. ආයි මිනිහෙක් වෙලාවත් ඉපදෙන්න බැරි තත්ත්වයට ඔය කරන කර්මය, ඔය කරන විපාකය, ඔය ඒකේ ඵල විපාක උරුම වෙනවා. ඒක නිසා ඒ මනුස්සත්ව ප්‍රතිලාභයට පත්වෙන පුද්ගලයන්ට මේ බව උදුරා දමන්නට බුද්ධ ශක්තියට අනුගත වෙන්නට තියෙන ඒ අවස්ථාව නැති කරන පුද්ගලයන්ට වචනයෙන් හෝ ඒක නැති කළා. ඒ පුද්ගලයන්ට මේකේ විපාකය ලොකු දෙයක්. ආයි මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබෙන එකක් නෑ. කල්ප කාලාන්තරයක හතර අපාය තමා යන්න වෙන්නේ, ඉපදෙන්න වෙන්නේ, ජීවත් වෙන්නේ, දුක් විඳින්න වෙන්නේ. ඒක නිසා ඒ දුකෙන් මිදී නිදහස් වෙන්න තමා අපි මේ අනුකම්පා සහිතව ඔය කරපු ප්‍රකාශ ඉවත් කරගෙන නියම පරම සත්‍ය, පරම මේ නිර්මල සත්‍ය ප්‍රකාශ කරලා ලෝකයට ප්‍රකාශ කරලා යන්න. අසරයි මහාරියතුන් වහන්ස, සාදු සාදු. මට දැනගන්න ඕනි ස්වාමීන් වහන්ස, චුට්ටියයි උපතයි කියන්නේ චිත්තක්ෂණ කරන පාසා සිතුවිලි උත්පාදනය වෙනවා, මැරෙනවා. ඒ මොහොතෙදි මේ සමුදයංශ, අසාදංශ, නිස්සරණංශ මේ සියල්ල සිදුවෙනවා නේද ස්වාමීන් වහන්ස? ඒක මට පොඩ්ඩක් දැන් මෙහෙමයි, ඒක පොඩ්ඩක් වැරදි. අර අව්‍යාකත සිත්වල උපජ්ජති කියන தત્ත්වය නැහැ. අර සංකාර සිත්වල උපජ්ජති කියන தત્ත්වය තියෙනවා. ක්‍රියා සිත්වල ඒ උපජ්ජති தત્ත්වයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ සංකාර සිතක් ආවොත් විතරයි උපජ්ජති, උපාදෝ පවත්තම්, පවත්ත නිමිත්තන් නිමිත්ත පටිසන්ධි, පටිසන්ධි ගතින් ගති ආයුවනං, ආයුවනං අනිබ්බති, මෙහෙම උපපත්ති, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස, මේ පටිච්චසම් උප්පාද ක්‍රියාවලිය අවිද්‍යා මූලයෙන් ක්‍රියාත්මක වෙන්නේ අර උපජ්ජති තත්වය සිද්ධ වුණොත් පමණයි. හැබැයි උපජ්ජති වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති, සෝතංච පටිච්ච සද්දං උපජ්ජති, ගානංච පටිච්ච පටිච්ච කියන වචන තියෙනවා නම් විතරයි උපජ්ජති වෙන්නේ. පටිච්ච නැත්නම් උපජ්ජති වෙන්නේ නැහැ. ඒකට ඉරුංගත යුතුයි. හොඳයි, එහෙනම් තව එක ප්‍රශ්නයක් විතරක් අහන්න පුළුවන්. අවසරයි ඇතතුන් වහන්ස. ඉපදුණු අනුසය දින හතකින් වැයවෙනවාය කියන්නේ සිතට දැනුණු වේගය වේදනාව නැතිවීයාමද නැතවත් සකස් වූ කර්ම බීජ අහෝසිවියාමද? මෙහෙමයි, අනුසය සමුදය දම්මාව වය දම්මා. සමුදය ආවිස තියෙන්නේ දවස් හතයි. නමුත් ඒ දවස් හතට ඉස්සෙල්ලා තව සමුදය ඉබිහි වුණොත් දවසකින් දෙහකින් තුනකින් හතරකින් පහකින් හෝ අන්තිම පැයේ මොහොතේ සමුදය ඉපදුනොත් අර බැම්ම දිගටම පවඩ්ඩති, අකණ්ඩව තියෙනවා. ඉතින් ඒක නිසා අර සියලු දේ තියෙනවා. නමුත් දවස් හතක් නොකඩවා අකණ්ඩවා ජීන්නව මේ උපාදානය මිදුනොත් අනුසය නූපදවා හිටියොත් බැම්ම කපලා යනකම් මේක තියෙන්න ඕනෑ. බැම්ම කපලා ගියොත් ආයි බැම්ම සකස් වෙන්න බෑ, අනුසය උපදින්නේ නෑ, ආසය හැටියට තැන්පත් වෙන්නේ නෑ, රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි නිවන් දකින්න කියන්නේ, මඟ බල ලැබෙන කියන්නේ, රහත් තත්ත්වයට පත් වෙනවා කියන්නේ. සසර දුකෙන් සදාටම මිදී නිදහස් වෙන මාර්ගයේ පාර පිළිවෙත් තමයි ඕකේ කියලා තියෙන්නේ. හොඳයි, එහෙනම් එහෙමනම් අපි අදට මේ ධර්ම දේශනාවත් සාකච්ඡාවත් මෙතන නවත්වනවා. අපි නැවත හෙට ධර්ම දේශනාවක් තියෙනවා 14 වෙනිදා ලබන සෙනසුරාදා මේ අන්තර්ජාලය හරහා මේ සජීවීව ධර්ම දේශනාවක් පවත්වන්නේ. හේතුව 20 වෙනිදා භාවනා වැඩසටහනක් පවත්වනවා. අපි සීමිත පිරිසකට භාවනා වැඩසටහන පවත්වනවා. දැන් භාවනා වැඩසටහන තුනක්ම අපි පැවැත්වුවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතියත් ඇතුව, අවසරයත් ඇතුව. ඊගාවට අපි මාර්තු 20 වෙනි සෙනසුරාදා නැවත භාවනා වැඩසටහනක් ආරම්භ කරනවා සුළු පිරිසකට. තවත් අලුත් පිරිස නවකයන් කීප දෙනෙකුට අවස්ථාව තියෙනවා ලියාපදිංචි වෙන්න පුළුවන් අද ඉඳන් මේ සතිය ඇතුළත. ඒ වගේම අප්‍රේල් මාසේ නැවත අප්‍රේල් මාසේ 3 වෙනිදා ඉඳන් 3, 4, 5, 6, 7, 8, 9 වෙනකම් භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකෙත් ඉඩ තියෙනවා නවකයන්ට විතරක්. නමුත් අර පැරණි අය කීප දෙනෙකුත් ඒකට අපි ගන්නවා. ඒ අයට ඉඩ නැහැ දෙකේම. අලුත් අයට දෙකේම ඉඩ තියෙනවා කීප දෙනෙකුට. අර අප්‍රේල් එකේ නම් තව වැඩිපුර කීප දෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒකට දැනටම ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊගාවට අප්‍රේල් මාසේ නැවත ධර්ම දේශනාවක් අපි කියන්නේ නැහැ. අප්‍රේල් මාසේ ඊගාවට ධර්ම දේශනාවක් නැහැ, භාවනා වැඩසටහනක් නැහැ. මැයි පළවෙනිදා මැයි මාසේ පළවෙනිදා ඉඳලා භාවනා වැඩසටහනක් පවත්වනවා 6, 1, 2, 3, 4, 5, 6, 7. ඊට පස්සේ එන සෙනසුරාදා ඉඳලා නැවත ඔන්ලයින් මේ වගේ සජීවී ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකත් ශ්‍රවණය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මාර්තු මාසේ මං හිතන්නේ තව එක දවසක ධර්ම දේශනාවක් පවත්වන්න පුළුවන් වෙනවා. ඒක හෙට අපි බලලා ප්‍රකාශයට පත් කරනවා. මොකද පෝය දවස තියෙනවා 27 වෙනිදා සෙනසුරාදා නිසා එදාට ධර්ම දේශනාවක් පවත්වනවා. 28 පෝය දවසටයි, ඊට පෙර සෙනසුරාදායි. ඒක ධර්ම දේශනාව පිළිබඳව හෙට විග්‍රහයක් කරනවා. හොඳයි, එහෙනම් දැන් කවුරුත් සාදුකාරයක් දීලා කැපකොට පින් අනුමෝදන් කරන, පින් දෙන්නට පින් පවරන්නට මේ ගාථාවන් කියලා පින් බලාපොරොත්තු වන ඔබේ සියලු ඥාතීන්ට, පරදත් උපජීවීන්ට, සියලු දෙනාට, දෙවි දේවතාවුන්ට, භූතයන්ට, ප්‍රේතයන්ට, බ්‍රහ්මයන්ට පින් බලාපොරොත්තු වෙන සියලු අයට කැපකොට පින් අනුමෝදන් කරන පිරිසු චේතනාවක් ඇතුව මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉඩං වෝඥාතිීනං තුසුකිතා උන්තු ඥාතයෝ හිමිනාපුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බාන පත්තිය. හොඳයි, ඔබ සිල් දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිෂ්ඨ වේවා, හේතු වාසනා වේවා.